नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारण शरणयामि। साधु साधु साधु। පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ ඉසිගිලි සූත්‍රය. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පහළවීම නිසා මෙලොව ජීවත් වෙන දෙවි මිනිසුන්ට සම්මා සම්බුදු කෙනෙක් කියන්නේ කවුරුන්ද කියලා ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම මේ ලෝකේට රහතන් වහන්සේලා කවුද කියලා ඉගෙන ගන්න ලැබුණා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් දෙවියෝවත් මිනිස්සුවත් මේ රහතුන් කියන්නේ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ අපමහ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දි සිහි නැතුව ඇදවැටිලා සිටියා. ඒ වෙලාවේ දෙවිවරු කතා වුණා, මේ ඉන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බුදු වෙලා කිව්වා. එතකොට සමහර දෙවිවරු කිව්වා දැන් උන්වහන්සේ රහත් වෙලා ඔය රහතුන් ඉන්න හැටි කිව්වා. එතකොට අපට තේරෙනවා දෙවියන්ටත් මිනිසුන්ටත් රහතුන් කියන්නේ කවුද කියලා අවබෝධයක් තිබ්බේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමයි උන්වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නා. උන්වහන්සේ මිනිසුන්ට කිව්වා, තාගතයන් වහන්සේ හඳුන්වා දුන්නා, මම තමයි සම්මා සම්බුද්ධ. බුද්ධ කියලා කියන්නේ මට කියලා උන්වහන්සේ හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වා දීම නිසා මේ ලෝකය හඳුනාගත්තා. මේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ, මේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ හඳුන්වා දෙන්න උන්වහන්සේට සිද්ධ වුණා ආශ්චර්ය අද්භූත කාරණා කියා දෙන්න. තථාගත කියන්නේ කවුද කියලා ඒ වචන තෝරලා දෙන්න, සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා තෝරලා දෙන්න උන්වහන්සේට සිද්ධ වුණා. ඉතින් උන්වහන්සේ ඒවා පෙන්වා දීපු නිසා නුවණ තියන අය පැහැදුනා. පැහැදිලා ඒ සිත පහදාගෙන තමන්ට යහපත උදා කරගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා මේ රහතන් වහන්සේලා කියන්නේ කවුද? රහත් වුණාට පස්සේ, ඒ කියන්නේ රාග දේශ මොහ ප්‍රහාණය වුණාට පස්සේ ඒ ප්‍රහාණය වෙච්ච කෙනාගේ ස්වභාවය මොකද්ද? ලෝකෙට තියෙන සම්බන්ධයක් නැතිකම මොකද්ද කියලා විස්තර කරන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේට නිවන කියන වචනේ තෝරන්න සිද්ධ වුණා. රාගක්ඛයෝ නිබ්බාණං, දෝසක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං, රාගය ద్వේෂය මෝහය ක්ෂේවීම නිවන කියලා උන්වහන්සේට තෝරන්න සිද්ධ වුණා. මොකද හේතුව, නැත්තම් මිනිස්සු එක එක අදහස් ඔස්සේ මේක පටලෝ ගන්නවා. ඇයි? සාමාන්‍ය දෙවි මිනිස් ලෝකයාට එහෙම ඥානයක් නැහැ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සම්බුදු නූණින් ලෝකෙදී බැලුවා. බැලුවම දැක්කා මේ ලෝක සත්වයා හරියට පීඩාවට පත්වෙවි ඉන්නවා කරුණ තුනක් නිසා. ඒ තමයි රාගයත්, ද්වේෂයත්, මෝහයත්. මේ නිසා තමයි මේ දෙවි මිනිස් ලෝකයා පීඩාවට පත්වෙවි ඉන්නේ. නමුත් මේ ලෝක සත්වයාට ඒක තේරෙන්නේ නැහැ. මේ තමන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයන් නිසා තමන් විඳවනවා කියලා තේරෙන්නේ නැහැ. එතකොට මේ රාග දේශ මොහ වලට පටලෙවිලා ඒකට යට වෙලා ගිය මිනිසුන්, ඒ වගේම රාග දේශ මොහ වලට පටලෙවිලා ඒකට යට වෙලා ගිය නොපෙනෙන ලෝකේ මේ සෑම දිනෙකම විඳෝ විඳෝ ඉන්නවා කියලා, මේ රාග දේශ මොහ කියන එක තෝරා ගන්න තුරු තේරෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ දෙවි මිනිසුන් නැත්තම් මේ පෙනෙන ලෝකේ නොපෙනෙන ලෝකේ මූණ දිලා තියෙන ඛේද වාසකෙන් අත්මිදෙන්න බුදුරජාණන් වහන්සේ තමයි පිහිට වුණේ. ඉතින් ඒ අතරේ උන්වහන්සේට උවමනා වුණා තව කොටසක් ගැන හඳුන්වා දෙන්න. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා. ඉතින් බුදුරජාණන් වහන්සේට තිබුණ ඕන මේවා දේශනා නොකර ඉන්න. ඇයි ලෝකේ කවුරුවත් දන්නෙත් නැහැ, අහලත් නැහැ, කිසි කෙනෙක් හිතලත් නැහැ. නමුත් එහෙම නොදැන සිටියාට, නොවසා සිටියාට, නොසිතා සිටියාට එහෙම එකක් ලෝකේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන සත්‍ය වූ දේවල් පෙන්වා දෙනවා. මොකද උන්වහන්සේට කියන නමක් තමයි සත්‍ය. මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ ලෝකේ හරි පුදුම විදියට උන්වහන්සේ අපට හෙළි කළා දුන්නා. ඉසිගිලි සූත්‍රයේ උන්වහන්සේ වදාළේ රජගහ නුවර ඉසිගිලි කියන පර්වතයේ වැඩ සිටිද්දී. ඉතින් උන්වහන්සේ මේ රජගහ නුවර පර්වත කීපයක් උන්වහන්සේ දන්නවා. රජගහ නුවර ඒ පර්වත පහකින් රජගහ නගරයේ සීමා වෙලා වට වෙලා තියෙනවා ඒ කාලේ මගධ රාජ්‍යයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී කඳු අතරේ උන්වහන්සේ ගැවසුණා. ඉතින් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි ඔබට පේනවද අර වේබහාර පර්වතය? වේබහාර පර්වතය කියලා කියන්නේ දැන් ඉසිගිලි පර්වතය තියෙන දිශාවේ ඉඳලා නැගෙනහිර පැත්තට. ඔබට පේනවද අර වේබහාර පර්වතය? වේබහාර පර්වත ප්‍රාන්තයේ තමයි ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වුණේ නේ, සප්තපර්ණී කියන ගුහා ద్వාරේ. ඒ ගුහාවට සප්තපර්ණී කියලා කියනවා. සප්තපර්ණී කියන්නේ 11. ඒ කියන්නේ මේ 11 අර එකට ඇඟිලි විහිදුනා වගේ කොළ තියෙන ගහ. මොකද ඒ ගහට කියන්නේ මෙහෙ තියෙන ඒ ගහ. එතකොට ඒ ගස් මට දැන් ඒ ගහේ නම මතක නැහැ. එතකොට මේ සප්තපර්ණී ගහ ළඟ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රථම වතාවට සජ්ජායනා කළේ ගෘහා ద్వාරේ. එතකොට මේ ගුහාව තිබුණේ කොහේද? වේබහාර පර්වතේ බෑ වුමේ. වේබහාර පර්වතේ බෑ වුමේ. එතකොට වේබහාර පර්වතේ ගැන කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි ඒතස්ස පිකෝ වේබානස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාහොස. ඉස්සර මේ පර්වතයට කිය වෙන නමක් කියනවා. හරි පුදුමයි, දැන් කියන්නේ වෙන නමක්. එතකොට ඊළඟට අහනවා, මහණෙනි මේ පාණ්ඩව පර්වතේ ඔබට පේනවද කියලා අහනවා. පාණ්ඩව පර්වතේ තියෙන්නේ ඉසිගිලි පර්වතේට බටහිර පැත්තේ. එතකොට පාණ්ඩව පර්වතේ ඔබට පේනවද කියලා අහනවා. එහෙමයි ස්වාමිනි, මහණෙනුවේ පාණ්ඩව පර්වතේටත් ඉස්සර තිබුණේ වෙන නමක්. එතකොට මහණෙනි ඔබට පේනවද වේපුල්ල පර්වතේ? පාණ්ඩව පර්වතේම අසල තියෙන්නේ වේපුල්ල පර්වතේ. දැන් ඒකට විපුල ගිරි කියලා කියනවා. වේපුල්ල පර්වතේ එහෙමයි ස්වාමිනී අපිට පේනකව. මහණෙනි ඔය පර්වතේටත් ඉස්සර කිව්වේ වෙන නමක්. එතකොට ඔබට පේනවද ගිජ්ජකූට පර්වතේ? ස්වාමිනී එහෙමයි අපට ගිජ්ජකූට පර්වතේ පේනවා. එතකොට අපට පේනවා බුදුරජාණන් වහන්සේ නම් මේ දේශනාව කරන්නේ ඉසිගිලි කන්ද උඩට නැගලා. ඒ කඳ මුදුනේ වැඩ ඉඳගෙන තමයි අපි අනිත් කඳ පෙන්වන්නේ. අපි සාමාන්‍යයෙන් කන්දකට නැගලා නේ. එතකොට උන්වහන්සේ එක එක කඳ පෙන්නවා. පෙන්ලා කියනවා මේ ගිජ්ජකූට පර්වතේ පේනවද කියලා අහනවා. එහෙමයි ස්වාමිනී පේනවා. අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤති. මේ ගිජ්ජකූට පර්වතයට තිබුණේ වෙන නමක්. ඊර්වසි බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි ඔබ පසතනෝ තුම්මේ භික්කවේ ඉමං ඉසිගිලිම් පබ්බතන්. මේ ඉසිගිලි පර්වතය ඔබට පේනවද කියලානවා. එහෙමයි ස්වාමීනි කියනවා. ඉමස්සහි කෝ භික්කවේ ඉසිගිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤා හෝසි ඒසා පඤ්ඤති. මේ ඉසිගිලි පර්වතයට නම් මේ නමමයි තිබ්බේ කියනවා. ඒ කාලේ මේ නමමයි තිබ්බේ කියනවා. දැන් මේ වෙන කාලයක් ගැන විස්තරයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යන්නේ. ඒක මොන කාලෙද? මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සර වෙලා යුගයක් කියනවා. ඒ යුගයේ කාගේ යුගයක්ද? පසේ බුදුරුන්ගේ යුගේ. එතකොට සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සර වෙලා එන යුගයක් තමයි පසේ බුදු යුගය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භූත පුබ්බම් භික්කවේ, මහණෙනි මේක කලින් වෙච්ච දෙයක්. පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් මේ ඉසිගිලි පර්වතේ වැඩ සිටියා කියනවා. දැන් නම් ගස්කොළඹකුත් නැහැ, නිකම්ම කන්ද විතරයි. ඒ කාලේ ඉතින් හොඳට ගස්කොළඹ ඇවිල්ලා තියෙන්නේ නැති. මේ ඉසිගිලි පර්වතේ පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් වැඩ හිටියා. තේයිමම් පබ්බතම් පවිසන්තා දිස්සන්ති. ගම්මුන්ට පේනවා, ඈතට පේනවා මේ ඉසිගිලි පර්වතේට මේ පසේ බුදුරජාණන් වහන්සේලා වඩිනවා. ඉසි කියලා කියන්නේ ඍෂි. ඉසි කියන්නේ අදට පාලියෙන් කියන්නේ ඉසි. දැන් ඔය සත්බුදුරජාණන් වහන්සේලාට කියනවනේ සත්තමෝ ඉසයෝ. සත් ඉසිවරුන් වහන්සේලා සත් නම. බුදුරජාණන් වහන්සේට කියන මහා ඉසි. ඒ කිව්වේ මහර්ෂි, මහා ඍෂිවරයා. දැන් අපිට ඍෂි කිව්වහම ඔළුවට එන්නේ ජටා දරාගත්තු, කොටිහං පොරවගත්තු, සෙම්බු අතට ගත්තු, ලී සිරපු දාගත්තු, බෙල්ලි මාල දාගත්තු සාධූරුන් අපිට පේන්නේ හිතට. නමුත් ඍෂි කියන වචනේ රහත් කියන අර්ථයට දීපු එකක්. නිවන් දුටු කියන අර්ථයට රහතන් වහන්සේලාට දීපු නමක්. එතකොට සම්බුදු රජාණන් වහන්සේලාට දීපු නමක්. ඔබට මතක ඇති මේ අනාථපිණ්ඩික සිටුතුමා සංඝයාට කියන සංඝ ඉරිසින් වහන්සේලා කියලා. එතකොට මේ නිකිලෙස් සුතුමන්ට දීපු නමක් තමයි ඍෂි කියලා කියන්නේ. දැන් ওই ඍෂිකේෂ් කියන්නේ නිකිලෙස් සුතුමන් ඉන්න රාජධානී කියන අර්ථේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කල පසේ බුදුරජාණන් වහන්සේලා 500 නම මේ ඉසිගිලි පර්වතයට වඩිනවා. පවිසන්තා දිස්සන්ති, වඩිනවා පේනවා. පවිඨා නදිස්සන්ති, වැඩියට පස්සේ පේන්නේ නැහැ. දැන් වැඩියට පස්සේ මිනිස්සු යනවා ඇති බලන්න. ගියම මිනිස්සුන්ට හොයාගන්න බෑ. කොහෙද මේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ ඍෂිවරු වැඩින්නේ කොහෙද කියලා හොයාගන්න බෑ. තමේන මනුස්සා දිස්වා ඒව මාහංසු. මිනිස්සු මේ කාරණාව දැකලා මෙහෙම කිව්වා. අයම් පබ්බතු, මේ පර්වතය මේ ඉමේ ඉසි ගිල තීති. මේ ඍෂිවරුන් ගිලිනවානව. ඉසි ගිලි, ඍෂිවරුන් ගිලින්නේය කියන අර්ථයෙන් තමයි ඉසි ගිලි කියලා මේ පර්වතයට නම වැටුනේ. ති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මං පසේ බුදුරජාණන් වහන්සේලාගේ නම් කියන්නම්. උන්වහන්සේලාගේ නම් විස්තර වශයෙන් කියන්නම්. කීර්තනය කරනවා කියන්නේ හඳුන්වා දෙන්නම්. එතකොට දේශිස්වාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි, මේ පසේ බුදුරුන්ගේ නම් දේශනා කරන්නම්. මේක හොඳින් මතක තියාගන්න කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පසේ බුදුරුන්ගේ නම් ගොත්. අරිට්ඨෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධ. මහණෙනි මේ අරිට්ඨ කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ඉසිගිලි පර්වතේ බොහෝ කාලයක් වැඩ හිටියා. පර්වත චිරනිවාසී අවසි. චිරනිවාසී කියන්නේ චිරාත් කාලය, බොහෝ කාලයක් නිවාසිකව හිටියා. උපරිට්ඨ කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා. ඊළඟට තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා. ඔබට මතකද සමහර සිද්ධි තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මිනිස්සු කරගත්තු පව් ඇතන් අවස්ථාවලදී අපිට මේ දේශනවල අහන්න ලැබෙනවා. ඊළඟට යසස්සී කියලා පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. සුදස්සන කියලා පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. පියදස්සී කියලා ගන්ධාර, පින්ඩෝල, උපාසබ, ඊළඟට තත්ථ, නීත, සුතවා, භාවිතත් ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේලාගේ නම්. ඊට පස්සේ දිගටම මේ තියෙන්නේ ඉසිගිලි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේලාගේ නම්. ඒ නම් ගොඩක් විස්තර කළ ඒ සූත්‍රයේ අවසානයට කියනවා, ඒතේච අඤ්ඤේච මහානුභාවා, මේ දැන් නම් කියාපු පසේබුදුරජාණන් වහන්සේලාත් අන්‍ය වූත් පසේබුදුරජාණන් වහන්සේලාත් මහානුභාවා, මහා ආනුභාවයෙන් යුක්තයි. පච්චේක බුද්ධා, ඒ පසේබුදුරජාණන් වහන්සේලා භවනිත්ති කීනා, බව රැහැන් ක්ෂේකල. තේ සබ්බ සංඝාති ගතේ, ඒ පසේබුදුරජාණන් වහන්සේලා සියලු කෙලෙසුන් ඉක්ම ගියා. මහේසි, මහා ඍෂිවරුන් පරිනිබ්බුතේ, ඒ පිරිනිවන් පා වදාළ පසේබුදුරන් වහන්සේලා අප්පමේය, ප්‍රමාණ කළ නොහැකි ගුණයෙන් යුතු පසේබුදුරජාණන් වහන්සේලා වන්දත, වන්දනා කරට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පාවකින් යුක්තයිද කියලා ලෝකයට. ලෝව ඉතිහාසයේ කිසිවෙකුත් නොදන්නා ලිඛිත ඉතිහාසයෙන් මැකී ගිය, ලිඛිත ඉතිහාසයට ආйти නොවන ඒ සත්‍ය වූ ඒ පසේබුදුරජාණන් වහන්සේලා ගැන විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලස්සනට. ඒ පසේබුදුරජාණන් වහන්සේලා පසේබුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ උන්වහන්සේලාගේ ජීවිතය ගැන ලෝකයාට විස්තර දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? උන්වහන්සේලා අවබෝධ කරගත්තු දේ චතුරාර්ය සත්‍ය අන් අයට කියා දෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා අවබෝධ කළේ කුමක්ද, ඒක අන් අයට අවබෝධ කරගන්න තියෙන ක්‍රම මොනවාද කියලා කිසිවක් දන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි උන්වහන්සේ ලෝකයාට කියා දෙනවා, මහණෙනි මට මේක අවබෝධ වුණා, මේක දුකයි කියලා මට අවබෝධ වුණා, මෙන්න මේකයි ඒ දුක, මම මේ දුකට හේතුව මේකයි කියලා මං අවබෝධ කරගත්තා, ඒ හේතුව මං ප්‍රහාණය කළා, මේකයි ඒ හේතුව, මේ දුක්ඛ නිරෝධය මොකද්ද කියලා මං අවබෝධ කළා, ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා, මේකයි දුක්ඛ නිරෝධය, මේ දුක් නිරුද්ධ වන්නා වූ මාර්ගය මං හොයාගත්තා, ඒ මාර්ගය මා ප්‍රගුණ කළා, මෙන්න මේකයි ඒ මාර්ගය කියලා විස්තර කරනවා. ඒ විස්තර කරාම ඒ විස්තරේ අහන කෙනාට කියනවා ශ්‍රාවකයා කියලා. එතකොට ඒ ශ්‍රාවකයා ඒ විස්තරේ අහලා හිට ඔහුත් ඒක අවබෝධ කර ගැනීම පිණිස ප්‍රතිපදාවෙහි යෙදෙනවා. එතකොට ඒ ශ්‍රාවකයනුත් ඒක අවබෝධ කරනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ වචන පාවිච්චි කරනවා මේ චතුරාර්ය සත්‍ය අන් අයට විග්‍රහ කරලා දෙන්න, තෝරලා දෙන්න. එතකොට දැන් බුද්ධ දේශනා හැම එකකෙම උන්වහන්සේ විවිධාකාරයට විස්තර කරනවා. උන්වහන්සේ එක තැනක විස්තර කරනවා, මහණෙනි මම මේ අමු මැට්ටෙන් හදාපු අමු වලන් විකුණනවා වගේ වැඩ කරන කෙනෙක් නෙවෙයි කියනවා. වේලපු නැති අමු වලන් විකුණනවා වගේ මම වැඩ කරන්නේ නැහැ කියනවා. එක තැනක දේශනා කරන, මහණෙනි මැටි වලන් හදන්න දක්ෂ මිනිසයාට මැටි වලන් හදන ශිල්පියාට පුළුවන් කියනවා ඕන ඕන හැඩයට ඒ වලන් නිර්මාණය කරන්න. ඒ වගේ තමයි කියනවා තථාගතයන් වහන්සේ. ඕන වුණ ආකාරයට ඒ ආර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට කියා දෙනවා කියනවා. එතකොට මේ හැකියාව තියෙන කාටද? සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. එතකොට පසේබුදුරජාණන් වහන්සේට ඒ හැකියාව නැහැ. හැබැයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. සමහර විට ඒකට හේතු අපි ගොඩාක් හේතු කියන්න දන්නේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ නිකන් නෙවෙයි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ ලෝකයේ තියෙන පේන්නති බලවේගයක්. ඒ පේන්නති බලවේගය විසින් මේ සත්‍යයව මේ භවයට හිර කරලා තියෙනවා. ඒ බලවේගයේ මර්ධනය කරලයි පරාජයට පත් කරලයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ බලවේගය මොකද්ද? මාර බලවේගයේ පරාජයට පත් කරලයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ. පරාජයට පත් කරාට පස්සේ මේ කාම රූප අරූප කියන මේ කිසිම ලෝකයකට තදබල විදියට මාර්යාට බලපෑම් කරන්න බෑ. මොකද හේතුව? අර ඒ පිරිස පරාජයට පත්වීම නිසා. අන්න එතකොට දෙවියන්ට මිනිසුන්ට අවස්ථාවක් උදා වෙනවා. අර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය යම් කිසි මට්ටමකින් බාධා රහිතව තමන්ගේ ජීවිතයට අවබෝධ කරගන්න. එතකොට ඒක උදා වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වීමෙන්. එතකොට පසේබුදුරුන් වහන්සේලාගේ එහෙම එකක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි පෞද්ගලිකව උන්වහන්සේලා තුළ යම් මාර පරාජයක් වෙනවා. මොකද හේතුව ඒක ඒ බලවේගේ පරද්ද ගන්න නැතුව තමන්ට ඒක එතනට යන්න බෑ. ඒ නිකලෙස් බවට පත් වෙන්න කෙනෙකුට බෑ. අර බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා තුන් ලෝකේ අග්‍ර වෙලා සම්බුදු බලේ පිහිටලා ධර්ම දේශනා කරන නිසා ශ්‍රාවකයන්ට ඒ කාලෙට දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බබළු කාලේ ඒ ප්‍රශ්නේ තිබුණා. නමුත් ඒ ප්‍රශ්නෙට ලොකු දෙයක් කරගන්න බැරි වුණා. ඊට පස්සේ දැන් ඒ පසේබුදුරයන් වහන්සේගේ කාලයේදී එහෙම දැන් තම තමන් විසින් යම් කිසි ආකාරයකට ඒ තමන්ට බලපවත්වන මාර බලේ මඩලන්න ඕන. නමුත් ඒක මං හිතන්නේ ඒක වේගින් වෙනවා. මොකද පසේබුදුරජාණන් වහන්සේලා බොහෝ අවස්ථාවලදී පසේබුද්ධත්වයට පත් වෙන්නේ සුළු වෙලාවක් ඇතුළත තමයි පසේබුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට මේ පසේබුදු කෙනෙක් වෙන්න අපිට තේරෙන්නේ නැහැ. දැන් බුද්ධ දේශනාවේ නැතුණාට අටුවාවල විස්තර කරනවා මෙච්චර කල් පෙරම් පුරාගෙන යා යුතුයි කියලා. එකක් සඳහන් වෙනවා මේ නෙත්ති ප්‍රකරණය කියන ප්‍රකරණ ග්‍රන්ථේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා තැනැත්තෙක් මල් කලඹක් අරගෙන එනවා. මේ මල් කලඹට කියනවා වටන්සක කියලා. ඒ මල් කලඹ අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කරපු වෙලාවේ උන්වහන්සේගේ මුවින් සිනහාවක් පැන නගිනවා. ඒ කියන්නේ උන්වහන්සේ මද සිනහාවක් පහල කරනවා. පිටිපස්සේ වඩින ආනන්ද හාමුදුරන්ට මේක පේන්නේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සුදු බුදු රැස් විහිදිලා ඒ බුදු රැස් මාලාව සිරස වටා පැදකුණු කරලා නොපෙනියන. එතකොට ආනන්ද හාමුදුරු දැනගත්තා බුදුරජාණන් වහන්සේ මේ සිනාවක් පහල කළා. උන්වහන්සේගේ මූණේ හැමතිස්සෙම තිබිලා තියෙනවා මද සිනහ. කියන්නේ උන්වහන්සේට තිබිලා තියෙනවා මේ බොහොම ප්‍රසන්න, ඒ කියන්නේ බොහොම මිහිත පුබ්බංගම හැමතිස්සෙම ප්‍රබෝධමත් වෙච්ච සෞම්‍ය සිනාවක්. එතකොට උන්වහන්සේ සිනහ පහල කළ වග දැනගත්ත ආනන්ද හාමුදුරහන ස්වාමීනි සිනහවක් පහල කළේ ඇයි? ආනන්දව දැක්කද මේ මල් කලඹ පිදු කෙනා? ස්වාමීනි දැක්කා. මේ කෙනා මේ මල් කලඹේ නමින්ම වටන්සක කියන නමින්ම පසේබුදු කෙනෙක් වෙනවා. දැන් බලන්න මේ මල් කලඹ පූජා කරන්න ගියපු එක්කෙනා මට පසේබුදු වේවා කියලා හිතාගෙන කළා නෙමෙයි. පසේබුදු කෙනෙක් ගැන එහෙම දන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු සමාජය තුල. නමුත් එයාගේ ගමන යෙදිලා තිබුණා පසේබුදු කෙනෙක් වෙලා නිවන් අවබෝධ කරන්න. දැන් අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ කාලේ හිටියේ තරුණෙක් වෙලා හිටියේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී අපේ බුදුරජාණන් වහන්සේ ජෝතිපාල කියන නමින් තරුණෙක්ව සිටියා. ඉතින් ඒ ජෝතිපාල කියන තරුණයා පස්සේ පැවිදි වුණා. පැවිදි වෙච්ච වෙලාවේ ඝටිකාර කියන තමන්ගේ යහළුවාට කියන, ඇයි ඔබ මෙතෙක් ප්‍රමාද වුණේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න? මම නම් ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්නේ තමන් වහන්සේගේ හිතේ තිබුණා මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රමාද නොවී මම මේ අවබෝධ කළ යුතුයි කියලා ආකල්පයක්. එතකොට ඒ ආකල්පය තුල ඉඳගෙන තමයි ධර්මය ඇසිරලා තියෙන්නේ. හැබැයි ඒක අවසන් වුණේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා. එතකොට අපිට පේනවා එක එක්කෙනා ධර්මය ඇසිරෙද්දි තමයි මේක වෙන්නේ. කාලයක් යෑමෙන් ඒවා අපිට වෙනස් වෙලා ගිහිල්ලා අපි ප්‍රාර්ථනා කරගෙන යනවා කියන අදහසකට සමාජය එනවා. ඒක තීරුම් ගන්න තියෙන අපහසු නිසා. ඉතින් මේ පසේබුදුරජාණන් වහන්සේලාගේ ජීවිතේ ඒ පසේබුදුවරු ගත කරපු ආකාරය හරි පුදුමයි. ඉතින් ඒ පසේබුදුවරුන්ට ලැබිලා තියෙන අද්දකීම් හරි පුදුමයි. අපිට පේනවා මේ එක පසේබුදුරජාණන් වහන්සේ නමක් ගැන තියෙනවා. ඒ දැන් බුදුරජාණන් වහන්සේ තමයි පසේබුදුවරු ගැන විස්තර කරන්නේ. ඒ පසේබුදුවරු අවබෝධ කරපු දේ උන්වහන්සේලා දේශනා කරපු ඒ උන්වහන්සේලාගේ අද්දකීම් කියපු දේ අපට සඳහන් වෙනවා මේ සුත්ත නිපාතේ කග්ග විසාන කියන සූත්‍රයේ නමින්. විසාන කියලා කියන්නේ අඟ. මේ සතාට තියෙන අඟට කියන විසාන. කග්ග විසාන කියන්නේ තනි අඟ. එතකොට මේ තනි අඟක් තියෙන්නේ කාටද? කඟවේනට. එතකොට කඟවේනගේ ඒ අඟෙන් කවදාවත් තව අඟක් එනවද? නෑ, තනි අඟක් විතරමයි නේ. ඉතින් මේ වගේ තමයි පසේබුදුරජාණන් වහන්සේලා තනි තනිවම අපසේ බුද්ධත්වයට පත් වෙන්නේ. පත් වුණාට පස්සේ තනි අඟක් වගේ. ඒක පැතිර යන්නේ නෑ. ඒකෙන් තව දළු දාන්නේ නෑ. ඒකෙන් වෙන අංග එන්නේ නෑ. ඉතින් මේ වගේ මේ ඒ පසේබුදුරජාණන් වහන්සේලාගේ සිද්ධි සම්බන්ධයෙන් මා ලිපි පෙළක් හැදුවා. මං හිතන්නේ බුදුසරණ දෙකද ගියේ නේද? ඒ පසේබුදුරජාණන් වහන්සේලා ගැන. එතකොට ඒකේ තියෙනවා එක තැනක මේ ඉතින් මේ කියන්නේ රජුරු කෙනෙක්. ඉස්සල බිසව පවන්සලුවා. පවන්සලනකට බිසවට මහන්සි වුණා. බිසව කිව්වා සේවිකාවට රජුරුව ඉන්නවා. මේ රජුරු මේ උද්‍යාන ක්‍රීඩාවට ගිහිල්ලා රජුරුවන්ට දාඩිය දාලා තියෙන වෙලාවේ පවන්සලනවා. සල්නිකට බිසවගේ අතේ රත්තරන් වලලු අද්දිකේ ගොඩක් දාලා තිනවා. ඉතින් සිලින් සිලින් ගාලා අර අක්කෝම වලලු ටික සෙල වෙනවා. ඊට පස්සේ බිසවට මහන්සිල බිසව සේවිකාවකට කිව්ව ඇවිල්ලා පවන්සලන්න කියලා. එතකොට සේවිකාව ඇවිල්ලා පවන්සලද්දි සේවිකාවගේ අතේ තියෙන්නේ එක වලල්ලයි. ඉතින් පවන්සලද්දි අර වලල්ල සෙල වෙනවා. හැබැයි සද්දි නෑ. එතකොට අපිට පේනවා මේ රජ්ජුරු හාන්සි වෙලා ඉඳගෙන පවන් සලද්දි රජ්ජුරු හාන්සි වෙලා සිටිද්දි අර බිසෝ පවන් සලද්දි රජ්ජුරුවන්ගේ හිත ගිහින් තිබුණේ මේ වලලු සද්දිට. වලලු දිහා බලාගෙන ඉඳ ඇති මේ සැලනකට මේ බලන්න සැලෙනවා කියලා. දැන් බලන්න කෙනෙක් හිතන්නේ නැති දෙයකට තමයි යමු උනේ. ඊට පස්සේ බිසෝ වයින් වෙලා සේවිකාවට එන්න කිව්වා. සේවිකාව පවන් සල්ලනකට රජ්ජුරුව සේවිකාවගේ අත දිහා බලාගෙන හිටියා. ඒ බලාගෙන හිටි ධර්ම මනසිකාරයකට වැටිලා. දැන් රජ්ජුරුව සේවිකාවගේ අත දිහා බලාගෙන හිටනවා. හරි පුදුමයි. දැන් අර කලින් වලලු ගොඩා තියෙනකොට සද්දි තියෙනවා. දැන් සද්දි නෑ. එතකොට මේ රජ්ජුරුව සේවිකාවගේ අත දිහා බලාගෙන ඉන්නකොට බිසවට හිතුණා මේ වෙලේ නම් හොඳ නෑ. බිසව ඉක්මන්ට සේවිකාවට කිව්වා නුඹ වරින් වහම මෙහාට කියලා. ආයේ බිසව පැනලා එතනට පවන් සලන්න ගත්තා. ආයේ සීලින් බිලින් කියලා සද්දය ඇහෙනවා. ඇහෙනකොට රජ්ජුරුව ඒක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඒ සුළු වෙලාවේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. හරි පුදුමයි. ඒ වළලු දිහා බලාගෙන හිටුණා මේ හරි ලස්සනට කියනවා. දිස්වා සුවන්නස්ස පබස්රාණී කම්මාර පුත්තේන සුනිට්ඨිතානි. මේ රන් කරුවා විසින් ලස්සනට කැටයම් කරපු ප්‍රභාස්වර කිව්වේ බබලන දිලිසෙන රන් වලලු දැකලා සංගට්ඨමානානි දුවේ භුජස්මින් අද්දිකේ මේවා ගැටි ගැටි තිබෙන හැටි බලද්දී අරග මතක් වුණ රජුන්ට මේ තනි අතක මේක සෙලවෙද්දී මුකුත් නැහැනේ කියලා. එතකොට මේ හුදෙකලාවට හිත යෑම නිසා අබැ තේරි හෝ නොතේරි හෝ නිවනට තියෙන මග මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒක වැඩෙන්න ඕනේ. සමාධියත් වැඩෙන්න ඕනේ. ඉතින් ඒ පවන්සලමින් ඉන්න වෙලාවේ රජ්ජුරුවන්ට රජතුමාතුල මේ සියල්ල සම්පූර්ණ වෙලා අරහතටපත් වෙනවා. ඒකෝ චරේ එයා හුදෙකලාවම හැසිරේ. කග්ග විසාන කප්පෝ තනි අඟකින් යුතු කඟවේ නිකුසේ. නැත්තම් කඟවේ නිකුගේ තනි අඟක්සේ. තනියම හැසිරේ. ඒ කියන්නේ එකින් ආයෙ දළු දාලා ආයෙ පිරිවරස් සහිතව යන්නේ එහෙම එකක් නෑ. ඉතින් එහෙම දැන් ඒ කෙනා ඔන්න පසේ බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ දැන් ඔන්න බිසව කිව්වා, එහෙනම් දැන් රජතුමනි හරි, දැන් ඉතින් අපි පිටත් වෙමු කිව්වා. එතකොට මේ රජුරුව දැන් රජ කෙනෙක් නෙමෙයිනි, පසේ බුදු කෙනෙක් කියන නෑ. මම දැන් ඉන්නේ මාලිගාවට, මං වෙනස් කෙනෙක් කියනවා. ඉතින් අපිට හිතාගන්න බෑ ඒ වෙලාවට ඒ බිසව කොයි විදියට මූණ දෙනවද කියලා ඒ පිරිස. ඊට පස්සේ බිසව අහනවා, ඇයි එහෙම කියන්නේ කියලා. නෑ මම රජ කෙනෙක් නෙමෙයි කියනවා. එකපාරට එහෙම කිව්වම රජ ඇඳුම් ඇඳගත්තු කෙනෙක් සීළු දෙනාම නිකන් බයට පත් වෙන්නේ නැතිනේ. ඊට පස්සේ බිසව අඬාගෙන ගිහිල්ලා ඇමතිවරුන්ට කියනවා, මේ රජතුමා කියනවා රජ කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ ඇමතිවරු ඔක්කොම එනවා. ඇවිල්ලා අහනවා, ඇයි මොකද වුනේ රජතුමනි, මක් වුණාද? නෑ මම රජ කෙනෙක් නෙමෙයි, මට එහෙම කතා කරන්න එපා කියනවා. ඊට පස්සේ කවුද කියලා අහනවා, නෑ මම දැන් රාග දේශ මොහ ප්‍රහාණය කළ කෙනෙක්. එතකොට අර පසේ බුදු කියන නම සමාජය තුල තියෙනවා. රාගදේශම ප්‍රහාණය කරපු අය පසේබුදුරු අය, පසේබුදුරන් වහන්සේලා. ඉතින් මේ පසේබුදුරු තමුන්නාසි වගේ නෙවෙයිනේ. තමුන්නාසිට මේ රජ ඇඳුම් තියෙනවා, මේ කේස් තියෙනවා, පසේබුදුරන් වහන්සේලෙම නැහෙනේ. එතකොට මේ රජතුමා හිසත ගානවා. හිසත ගානකොට කේස් නැතු යනවා, නොපෙනී යනවා. ඇඳුම් බලනවා, බලනකොට මේ ඇඳුම් නොපෙනී ගිහිල්ලා සිවුරු පෙරේනවා. ඒක අමුතු ඊර්දියක්. එතකොට මේ ඊර්දි ඉයෙන් තමයි පසේ බුදුරජාණන් වහන්සේ බිහි වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ඉර්දියෙන්ම වඩිනවා. ඔව් ඉසිගිලීට වඩිනවා. දැන් බැලුවම පස්සේ ඉසිගිලී ඉඳලා තමයි උන්වහන්සේලා නිතර වැඩම කරන්නේ හිමාලයටයි. උන්වහන්සේලා වැඩම කරන්නේ හිමාලයේ ඒ කාලෙට. දැන් කලින් කාලේට පහළ වෙනවා. දැන් මේ කාලේ කිසි කෙනෙකුට එහෙම තැනක් දැන් ඔය හිමාලයේ අස්සම් මුල්ල නෑර මිනිස්සු යනවා, සාදූර් යනවා. නමුත් එහෙම තැනක් හොයාගන්න දැන් හිමාලයේ තිබිලා තියෙනවා ගල් තලාවක්, ඒ වගේම මංජූසක කියලා වෘක්ෂයක්, ගුහා. එතකොට ඒ ආශ්‍රය කරගෙන වැඩ ඉඳලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා සම්පූර්ණයෙන්ම නිවනට සමවැදී වැදී කල්ගත කරමින් සිටිද්දී උන්වහන්සේලාට දකින්න ලැබෙන අර මංජූසක වෘක්ෂයේ රන්මල් පිපෙනවා. රන්මල කියලා කියන්නේ ගහක එන මලක් නෙවෙයි, පහලින් එන මුල. ඉස්සල්ලා මේ රන්මල මා දුටුවි සෝමාවති චෛත්‍ය රාජයන් වහන්සේ ළඟ තියෙන බෝධීන් වහන්සේගෙන්. ඒ හාඳුරු තමයි අපි එකඟේ ඉන්න රම්මලක් තියෙනවා පෙන්වන්න කියලා. රම්මලක් පෙන්වන්නක මං හිතුවා මේ බෝධියේ මල පිපිලා ඇති කියලා. ගිහිල්ලා බැලුවාම මට මුලක් පේනවා. ඒ මුලේ රතු පාටට තියෙන මුල් සමූහයක් එකට ඇවිල්ලා තියෙන. ඒ කොනේ කහ පාට චූටියට ඒ මුල පිපෙනවා මල වගේ චුට්ටක්. එතකොට ඒකට මොකද්ද කියන්නේ? රන්මල. මේ වගේ ඒවා එනකොට මංජූසක වෘක්ෂේ රන්මලක් එනකොට අනිත් පසේබුදුරන් වහන්සේලා එතන වැඩ ඉන්න දැනගන්නවා, ඔන්න තව පසේබුදු කෙනෙක් ලෝකේට පහළ වුණා කියලා. එතකොට බලන්න ඒක අපිට මේ සාමාන්‍ය මිනිස්සයාට මේක තේරෙන්නේ නැහැ. ඒ වෙනම ලෝකයක්. ඒ පසේබුදුරන් වහන්සේලාගේ ලෝකය වෙනම ලෝකයක්. ඒක සාමාන්‍ය මිනිස්සයාට හිතෙන් හිතාගන්න බැරි ලෝකයක්. ඉතින් මේ නිසා ඒ පසේබුදුවරු දැන් අපිට පේනවා. ඒ වගේම පසේබුදුවරු ඉඳලා තියෙනවා. දැන් ওই තගරසිකී පසේබුදුරජාණන් වහන්සේ මේ වගේ සමහර සිද්ධි බලද්දී සමහර පසේබුදුරජාණන් වහන්සේලා මේ ඒ බංජූසක වෘක්ෂයේ තියෙන ප්‍රදේශේ වැඩ ඉඳගෙන වාසය කරද්දී සැතැන් අවස්ථාවවලදී බරණැසට ඉසිගිලියට වඩිනවා. බරණැස ඉඳලා තියෙනවා පසේබුදු කෙනේ පොඩි කුටියක් හදාගෙන. එතකොට ඒ කුටිය හදාගෙන ඒ පසේබුදුරජාණන් වහන්සේ සිටිද්දී ඔබ දන්නවා ඇති අර මුගලන් මහරහතන් වහන්සේ දැක්කා මනුස්ස හිසක් තියෙන ගව් ගණන දිග ශරීරයක් තියෙන සර්ප ශරීරයක් තියෙන පෙරේතෙක්. ඒ පෙරේතයාගේ ඇඟ අරකොණින් ගිනි ඇවිලිලා ඇවිලිලා ඇවිල්ලා මේ කොනට එනවා. මේ කොනින් ගිනි ඇවිලි ඇවිලි ඒ කොනට යනවා. අර පසේබුදුරජාණන් වහන්සේගේ කුටිය ගිනි තියපෙකෙනා. ඒ පසේබුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ පොඩි කුටියක් හදාගෙන කුඹුරු කෑල්ලක් අයිනේ. එතකොට සාමාන්‍ය පාර තිබිලා තියෙනවා. එතකොට දවසක් මේ පසේබුදුරජාණන් වහන්සේව බැහැ දකින්න බර්ණස් නගරේ ඉඳලා මිනිස්සු ඇවිල්ලා. ඉන්දියන් කාරයොත් අපි වගේනේ. අපිත් ඉන්දියන් කාරයෝනේ. ඇයි පාරත්තට යද්දි එහෙම කල්පනා කරන්නේ නෑ වේ යනවා. ඉතින් අර පාරෙන් යද්දි ඔව් යද්දි කුඹුර පාගගෙන ගිහිල්ලා බුලත් හප ගහපු එහෙම කෙල ගහගෙන ඔහොම ගියා. ගෝයම් පාගගෙන ගණන් ගන්න නැතුව ගියා. අපි වගේනේ. ඊට පස්සේ අර කුඹුර අයිතිකාරය ආවා. දැන් ඒ සිද්ධ වුණාට පස්සේ බැලුවම පස්සේ කුඹුර පාගලා බුලත් කෙල ගහලා ඊට පස්සේ කල්පනා කළා මේ ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ අසවල් කෙනා මේ කුටි ඉන්න නිසා. යනකම් හිටියා හද්ද නැතුව පින්ඩ පාති වැඩියා. ඊට පස්සේ ගියා ආර වලන් ටික ඔක්කොම පොල්ලකින් ගහලා මොනව හරි තිබුණා නම් බඩු මුට්ටු පොල්ලකින් ගහලා කුඩු කළා. ගිනි තිබ්බා. ගිනි තිබ්බට පස්සේ දැන් පසේබුදුරජාණන් වහන්සේ වැඩියා. වඩිනකට කුටිය ගිනි තියලා ඒ පලාත අතහැරලා වැඩියා. එතකොට අර පුද්ගලයා සතුටු වෙන්නේ නැති ඒ කාලේ අනිත් ඈත් කියනති යසයි කළ වැඩි ඔය කුටි හදාගන්න සුදුසු තැන් වල ඔය හදාගෙන හිටියේ කියලා. එයා සතුටු නැති මං ඔන්න පාඩමක් ඉගෙනුවා අර ශ්‍රමණයාට. දැන් ඉතින් මේ වගේ තැනක කුටි හදන එකක් නැහැ කියලා. නමුත් පාඩම අන්තිමට විඳවන්න වෙන්නේ Tamanට. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි මෙයා ඉන්නවා ගව ගානද්දික පෙරේතෙක් වෙලා ශාරීරියේ ගිනි ගන්නවා. ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගලකින් විදලා උන්වහන්සේ පිරිනුවම් පෑවා. ඒ පුද්ගලයා මරණින් මත්තේ නිරේ ගිහිල්ලා නිරෙන් ආය ඇවිල්ලා ඔව් ඇටසැකිලි පෙරේතෙක් වෙලා ඇටසැකිලි පෙරේතෙක් වෙලා ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ බෝධි මූල්‍ය වැඩින්න කාලේ උන්වහන්සේට පේන්න එයා ඇවිල්ලා තියෙනවා. එයාගේ හිසට කුළු ගෙඩි ඔව් 60ක් විතර කුළු ගෙඩි වලින් පාර වදිනවලු නොනවත්තා. ඔව් අඬා අඬා ඒ ප්‍රේතයා විලාප තීති යනවලු. ඉතින් අඬා අඬා විලාප තීති රජගහනුවරට ගියපු වෙලාවේ රජගහනුවරදී දකින්න ලැබුණා මුගලන් මහරහතන් වහන්සේට. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රේතයා මටත් හම්බ වුණා කිව්වා බෝධි මූලයේදී. එතකොට පේන අපිට මේ පසේබුදුරජාණන් වහන්සේලාගේ යුගයේදී පින් කරගත්තු ඇත ඉඳලා තියෙනවා, පව් කරගත්තු ඇත ඉඳලා තියෙනවා. මේක එතකොට පේනවා හැමෝම පින් කරගන්නේ නැහැ. හැමෝම පින් කරගන්නේ නැහැ. එහෙම පින් කරගන්න අවස්ථාවලුත් නැහැ. ඉතින් ඒ නිසා මේ පසේබුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය දැන් බලයි. එක පසේබුදුරජාණන් වහන්සේ නමක් කියනවා, "කිඩ්ඩා රති හෝති සහාය මජ්ජේ පුත්තේ සුච විපුලං හෝති පේමං." එතකොට මේ යාළුවන් මැද්දේ ඉන්න ගියොත් සෙල්ලමට ආස කර කර තමයි ඉන්න වෙන්නේ. පුත්තේ සුච විපුලං හෝති පේමං, දරුවෝ මැද්දට වෙලා ඉන්න ගියොත් දරුවන් කෙරෙහි ඇති ආදරේ වැඩි වෙවි තියෙනවා විතරයි. පිව විප්පයෝගංච jigucchamano. මේ නිසා එතකොට ඒ බඳු ආකාරයට අපි ආදරය කරගෙන හිටියොත් ඒ ප්‍රියං වෙන් වෙද්දි මට දුක් වෙන්න සිද්ධ වෙනවා. ආන්නේ දුකට මං කැමති නෑ. ඒක මට පිළිකුල්. ඒ නිසා මම මේ කවබෝධ කරන්න පෙළඹුණා කියනවා. එතකොට පසේබුදුරජාණන් වහන්සේ පෙළඹිලා තියෙන්නේ මේ ගෙදර තිබිච්ච ඇල්ම කෙරෙහි කලකිරිලා. හුදෙකලාවම දිවි ගෙවනවා. කොහොමද ඒ තනි අංගකින් යුතු කංගවේනිකුසේ. එතකොට අපිට පේනවා මේ පසේබුදුරජාණන් වහන්සේලාගේ ජීවිත ගත්තොත්. ඉතින් ඒ නොයි පසේබුදුරයන් වහන්සේලා ගැන ගත්තොත් දැන් එක පසේබුදුරයන් වහන්සේ නමක් මේ උද්‍යාන ක්‍රීඩාවට එනවා රජ වෙලා. හැබැයි එකක් පේනවා අපිට මේකෙදි ගොඩාක් පසේබුදුවරු, ඒ කියන්නේ මේ පසේබුදුරජාණන් වහන්සේලා ගැන තියෙන විස්තරවල හැමෝම පාහේ රජවරු, ඉන්දියාවේ හිටපු රජවරු, ගොඩාක් රජවරු බරණැස. එදුගෙන අපිට පේනවා මේ එහෙමනම් මේ ඒ රජවරු කාලාන්තරය තිස්සේ එක්කෙනා එක්කෙනා තමයි පහළ වෙවි යන්නේ. හැබැයි ඉතින් මේකේ තියෙනවා 500ක් පසේ බුදුවරු පහල වුණා කියලා. එතකොට පේනවා පසේ බුදුවරුන් එකතු වෙන ගතියක් තියෙනවා. දැන් ඒ ගන්ධමාන කියන පර්වතේ හිමාලයේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ඔක්කොම එකට වාසය කරන්නේ. එතකොට එකට වාසය කරගෙන ඉන්නේ. හැබැයි එතකොට අපිට පේනවා මේ යුගයේ පසේ බුදුවරු පහල වෙන්නේ නැහැ. මේ යුගයේ පසේ බුදුවරු පාල වෙන්නේ නැහැ. මට මතකයි සමහර අය රැවටෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වගේම කවුරු හරි කියද්දි මේනම් පසේබුදු කෙනෙක් වෙන්න ඇති කියලා. මම දන්නා මිනිස්සු ගොඩක් රැවටුණා එහෙම ක්‍රිෂ්ණමූර්තිට. ක්‍රිෂ්ණමූර්ති කියලා දකුණු ඉන්දියාවේ හිටිය දාර්ශනිකයෙක්. එතුමා හරියට අනිත්‍ය ගැන ප්‍රකාශ කළා කිව්වා. කිව්වහම මිනිස්සු ගිහිල්ලා ඇහුවා එයාගෙන් ඔබ බුදුදහම කියවලා තියෙනවද කියලා. ඒක නෑ කියලා. එතකොට මිනිස්සු රැවටුණා එහෙනම් මේ පසේබුදු කෙනෙක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ තව මිනිස්සු ඇහුවා බුදුරජාන් වහන්සේ මුණ ගැහුණොත් ඔබ මොකද කරන්න? එතකොට එයා උත්තර දුන්නා මං එහෙනම් උන්වහන්සේගේ පස්සෙන් යනවා කියලා. එහෙනම් කිව්වලා තියෙනවා. නේ? එහෙනම් අර කිව්වලා නැහැ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. නැත්නම් පස්සෙන් යන්නේ කොහොමද? පොඩ්ඩක් හරි ඒක දන්නේ නැත්තම්. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බෑ. මොකද දැන් එහෙම වෙනවනේ. දැන් පසුගිය දවස්වල දලයි ලාමටත් එහෙම අබැද්දියක් වුණා. අධික ලෙස කෙනෙක් කීර්ති ප්‍රශංසාවට ලක් වෙනකොට ඔහු කැමති ඒක තනියම ගන්න. දලයි ලාමගෙන් ඇහුවා ඔබතුමාට මෙපමණ මේ වගේ ඥානයක් ලැබුණේ කොහින්ද කියලා ඇහුවා. මම මේක තනියම ඇති කරගත් එකක් කිව්වා. මේක මගේ ඥානයක් කිව්වා. එතකොට එයාගේ හිත පෙළඹෙන්නේ නැහැ මේක බුදුරජාණන් වහන්සේගේ ඥානය කියලා ගන්න. ඒක තමයි මිනිස්යාට තියෙන මේ හානිය කරන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨියෙන්. බලන්න කොයිතරම් හානියක් මිනිස්යාට වෙනවාද කියලා. ඊට පස්සේ යා කියන්නේ මොකද්ද? කෙනෙක් කියන්නේ මේක භාවනා කරගෙන යද්දි මට අවබෝධ වෙච්ච එකක්. මේ ඥානේ මම ස්වයම්භූ ඥානයක්. මේක මනතුලින්ම හටගත්තු එකක්. ඒ නිසා ධර්මයක් ඕනේ නැහැ කියන එක තමයි ඒක ඇතුළේ යන්නේ. එතකොට බලන්න එහෙම කිව්වහම ඒක බොරුවක් නේ. ස්වයම්භූ ඥානයක් පහළ වෙන්න නම් එක්ක පසේබුදු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සම්මා සම්බුදු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගෙන් තොරව පසේබුදු රජාණන් වහන්සේලාගෙන් තොරව ස්වයම්භූ ඥාන කියන ඒවා නැහැ. එතකොට කවුරු ලෝකේ කිව්වත් නෑ මම අවබෝධ භාවනා කරගෙන ගියා. එතකොට මට අවබෝධ වුණා. ඊට පස්සේ මම පොත බැලින්නම් අපේ මම අවබෝධ කරලා තියෙන ඒක නෙව. එහෙනම් මෙයාට තිබිලා තියෙන මොන ඥානයද? සම්බුත් ඥානය. උහම කියන ගිහියයි මට හම් වෙලා තියෙනවනේ. එතකොට බලන්න කොයිතරම් සක්කාය දිට්ඨිය තුලද මේ අය සිරවේ සිටින්නේ. ලැබිච්ච අවබෝධයක් නෑ. එතකොට මේකෙන් අපිට පේනවා මේ ලෝකයා එහෙම ගන්න ගියාට නම්බුව. නම්බුව කියන එක ගැන හොඳ එකක්. නම්බුව කියන්නේ බෙරේ වගේ එකක්. ඇයි බෙරේට ගහුවාම සද්දේ ආවට ඇතුළ හිස්. ඒ නිසා ඒ බෙරේ පැලිච්ච දවසට තමයි පේන්නේ සද්දේ තිබ්බට හිස් නෙව. ඉතින් මේ වගේ තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන ආකල්ප. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච අය. අපි ස්වයම්භූ ඥානෙ පතාගෙන ඉන්න අය නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලා නීතමානීව අපි බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ සරණ ගිහින් උන්වහන්සේගේ ධර්මයට සරණ ගිහින් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගිහින් මේ ධර්මයෙන් පිළිසරණ පතන්න නීතමානී වෙච්ච අය. එතකොට මේ ධර්මයේ පිළිසරණ පතාගෙන යද්දි තමයි අපට මේ බුද්ධ දේශනාව හමු වුනේ. ඉසිගිලි සූත්‍රය. එතකොට ඉසිගිලි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අර පසේබුදුවරුන්ගේ නම් විස්තර කරගෙන ගිහිල්ලා ඒ පසේබුදුවරුන්ගේ අධ්‍යක්ීම විස්තර කළා කග්ග විසාන කියන සූත්‍ර දේශනාවෙන්. ඉතින් ඒකේ උන්වහන්සේ දේශනා කරනවා මේ බලන්න හරි ලස්සන හිතන විදිහෙන්. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා. ස්නේහා කිව්වේ ඇල්ම. ඇල්ම හට ගන්නවා සංසර්ගයෙන්. ඒ කියන්නේ එකට එකතු වෙලා වාසය කිරීමෙන්. ස්නේහන් වයන් දුක්ඛමිදං පහෝති. මේ දුක හටගන්නේ අන්න ඒ ඇල්ම නිසා. ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ. මේ ඇල්මෙන් උපදින්නා වූ ආදීනවේ දැකලා මං මේක අතහැරිය කියනවා. ඒකෝ චරී කග්ග විසාන කප්පෝ මේ කඟවේනාගේ තියෙන තනිය අඟ වගේ මං දැන් තනියම ජීවත් වෙන්නේ. එක පසේ බුදු කෙනෙක් දැක්කේ වලලුනේ. එකනමත් දැක්ක ගහ ඒක තියෙනවා මේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ඒ තමන් උද්‍යාන ක්‍රීඩාවට ගියාම ලස්සන ගහක් දැක්කා. දැකලකුව මෙන්න මේ ගහ ළඟ මට ආසනයක් පනවන්න. ඉතින් ඒ ආසනේ විවේකයෙන් වාසය කළා. ඊට පස්සේ නිතර නිතර මේ ආසනෙම පනවන්න පුරුදු වෙලා හිටියා. දවසක් පායන කාලේ උද්‍යාන ක්‍රීඩාවට ගියා. යද්දි අර ගහේ කොළ ඔක්කොම හැලිලා. ඉතින් සේවකයෝ බයට එතනම නියම කරලා තිබ්බනේ මෙතනම ආසනේ පනවන්න කියලා. එතනම් පැනෙව්වා. රාජ්‍යරුව විවේක ගන්න පැමිණෙද්දී ඒ ගහේ එක කොළයක්වත් නැහැ. ඉතින් මේක දැක්කහම මේ රජතුමාට සම්පූර්ණයෙන් මේ හිතේ කිසිම ආසාව නැතුව ගියා. ආසාව නැතුව ගිහිල්ලා එහෙම කල්පනා කර කර ඉන්නකොට තමයි පසේබුදු බවට පත් උනේ. දැන් සමහර පසේබුදු රජාණන් වහන්සේලාගේ විස්තරය කොහොමද තියෙන්නේ? තව සමහර පසේබුදු වරුන්ට පේනවා තවත් අයට පසේබුදු වෙන්න තියෙන පින. එතකොට ඒ පසේබුදු රැවිල්ල කරන්නේ තමන්ගේ දර්ශනේ දෙනවා. දර්ශනේ දෙනවා කියන්නේ තමන්ව පේන්න සලස්සනවා. දැන් එක තැනක තියෙන එක පසේබුදු රජාණන් වහන්සේ නම වාසය කරනවා. උන්වහන්සේ උද්‍යාන ක්‍රීඩාවට වඩිද්දී අහසින් වඩිනවා ඒ උද්‍යානයේට පසේබුදු රජාණන් වහන්සේලා හත් නම. එතකොට මේ රජ්ජුරුව ගිහිල්ලා වන්දනා කරලා දානි දීලා අහනවා තමුන්වහන්සේලා කවුද? එතරගෙන අපි පසේබුදුවරු. ඊට පස්සේ අහනවා මේ එතකොට පසේබුදුවරු කියන්නේ කවුද කියලා අහනවා. ඒක අපි දන්නේ නැහැ කියනවා. කියලා උන්වහන්සේලා අහසින් වඩිනවා පේන්නම. එතකොට මේක තමයි මේ රජ්ජුරුවන්ගේ හිතේ වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මේ ගැන කල්පනා කරලා ඔන්න පසේබුදු බවට පත් වෙනවා. සමහර අවස්ථාවල රජවරු හොයාගෙන යනවා පසේබුදුවරු ඉන්න තැන්. එක තැනක තියෙන එක මේ වගේ වෙලා දැන් වඩිනවා. ඊට පස්සේ දැන් රජුරන්ට හරියම පස්සෙන් මේ කොහෙටද වැඩි? රජුර කියන හොයලා බලන්න කියලා. ඉතින් කියන මෙහෙමයි මේ බරණැස මිගදායි වනාන්තරය ඇතුලේ මේ පිරිසක් ඉන්නවා කියනවා. එතකොට මේ රජුරුව යනවා. රජුරුව ගිහිල්ලා බලද්දි පේන්න කවුරුවත් පේන්න නැහැ. ඊට පස්සේ බලද්දි කුටි තියෙනවා. සක්මන් මළු තියෙනවා. භාවනා කරන ආසන තියෙනවා. රජුරු අනිත් සේවකයන්ට කියන එන්න ඕගොල්ලෝ යන්න මම පොඩ්ඩක් මේකේ ඇවිදලා බලන්නම් කියලා දැන් යනවා කුටි ගාන යනවා කවුරුවත් පේන්නේ නැහැ. ඊට පස්සේ ඒ රජුරුව මොකද කරන්නේ? අර වාසනාවක වාඩි වෙනවා. වාඩි වෙලා ඔන්න භාවනා කරන්න පටන් ගත්තාම තමන් දන්නේම නැහැ තමන්ගේ සිතේ චිත්ත සමාධිය වෙලා තමන් පසේබුදු කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අර පිරිස එනවා රජුරුවන් හොයාගෙන. ඇවිල්ලා කියනවා රජතුමනි යන් කියනවා. බෑ මට යන්න කියනවා. මම දැන් රජ කෙනෙක් නෙමෙයි මම දැන් පසේබුදු කෙනෙක් කියනවා. හැබැයි එතකොට අපිට මෙහෙම එකක් පේනවා මේ පසේබුදුරන්ගේ යුගයේදී ඒ පසේබුදුවරු හැමතිස්සෙම මිනිසුන්ට පේන්නේ නැති බව. දැන් එතනට ගිහිල්ලා අර කවුරුවත් දැක්කේ කොහොමද? කුටි ටික දැක්කා. සක්මන් මල්ලු දැක්කා. භාවනා කරන ආසන දැක්කා. පැම්පෙරලා තිනව දැක්කා. හැබැයි කෙනෙක් දැක්කේ නැහැ. එතකොට අපිට පේනවා අර ඉසිගිලිදීත් අර මිනිස්සු ඇවිල්ලා බලන්නේ නැති ඉසිගිලි පර්වතයේට සක්මන් මළු දැක්කා, කුටි දැක්කා, ඉන්න තැන් දැක්කා, කෙනෙක් නැහැ. එතකොට මොකද වෙන්නේ? පිරිස පෙළඹෙනවා මේ කෙනාට මොකද මේ උනේ? ඇයි වඩිනවා පේනවා? ඒ වැඩම කළාට පස්සේ ඉන්න තැනක් පේන්න නැහැ. එතකොට අපිට පේනවා දැන් මේ පසේබුදුරුන්ගේ කතාවලත් ඒක තියෙනවා. එහෙනම් ඒ පසේබුදු රජාණන් වහන්සේලාව නිතර පේන්නේ පසේබුදුරුන්ට විතරයි. හැබැයි පසේබුදුරු පිඬුසිඟා වඩින වෙලාවට මිනිසුන්ට පේනවා. ඒක පසේබුදු රජාණන් වහන්සේ නමක් කියනවා. නෝචි ලබේත නිපකං සහායං. තමන්ට සහාය දෙන්න ප්‍රඥාවන්ත කෙනෙක් ලැබෙන්නේ නැත්නම්. සද්දින් චරං සාදු විහාර දීරං. එහෙම කෙනෙක් ලැබුණොත් ඒත් එක්ක එකතු වෙලා වාසය කරන්න. එහෙම නැත්තං රාජාව රට්ටං විජිතම් පහාය දිනපු රට අත්තරයන රජෙක් වගේ. ඒකෝ චරේ හුදෙකලාම ඉන්න කග්ග විසාන කප්පු කඟවේනෙකුගේ තනි අඟක් වගේ. එතකොට අපිට පේනවා මේ පසේබුදු රජාණන් වහන්සේලාගේ මේ ජීවිතේ අපි මේක දැනගත යුත්තේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ පසේබුදුරුන්ට වන්දනා කරන්න කියලා. ඒ පසේබුදු රජාණන් වහන්සේ දේශනා කරනවා කාමාහි චිත්‍රා මදුරා මනෝරමා. මේ කාමයන් හරි විචිත්‍රයි මදුරයි මනෝරම්‍යයි. විරූප රූපේන මතින්ති චිත්තං. මේ එක එක රූපයෙන් ඇවිදින් මේ සිත යට කරනවා. ආදීනවං කාම ගුණේ සුජිස්වා. මේ කාම ගුණයන් වල තියෙන ආදීනව දැකලා තමයි උන්වහන්සේ අතෑරියේ. ඒකෝ චරී කංග විසාන කප්පෝ. මේ කංග වේනෙකුගේ තනි අඟක් වගේ හුදිකලාවේ වාසය කරනවා. එතකොට මේ පසේබුදු රජාණන් වහන්සේලා වාසය කරලා තියෙන්නේ ඒ වගේ. එතකොට ඒ පසේබුදුවරුන්ගේ තියෙන ආකල්ප එකිනෙකට සමානයි නේ. මොකද ඒ පසේබුදු රජාණන් වහන්සේ අර ගන්ධමාන පර්වතයට වැඩියට පස්සේ හිමාලයේ අනිත් පසේබුදුවරු අහනවා ඔබට කොයි විදිහෙද මේ අවබෝධය ඇති වුනේ. එතකොට ඒ පසේබුදුවරු මොකද කරන්නේ? ඒ පසේබුදු රජාණන් වහන්සේලා තම තමන්ගේ අවබෝධය කියනවා. ඒ අවබෝධය හැටියට කියන්නේ ඒ තමන්ගේ ලැබෙන අත්දැකීම තමයි මේක කියන්නේ. එතකොට පසේබුදු රජාණන් වහන්සේලා ඒ කියන දේ ඇහුවට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම සතුටු වෙනවා. හා එහෙනම් දැන් ඔබත් මේ පසේබුදුරුන්ගේ ලෝකේ තමයි ඉන්නේ කියලා. හිමාලයේ තියෙන යන්තම් ඉතිරිලා මේ ආකල්ප කොහොමද ඍෂිවරුන්ව දකින්න බෑ කියනවා. අද යහුවත් මේ හිමාලෙ ගිහිල්ලා අපිට ඍෂිවරයෙක් ඉන්න තැනක් දකින්න පුළුවන්ද කියලා කියන්නේ ඍෂිවරු කොහේිනවද දන්නේ ඉන්න තැනක් දකින්න නෑ පේන්නේ නෑ කියන්නේ. හැබැයි මේ පසේබුදුරුන්ගේ කතාවේ ඒක තියෙනවා. මොකද දැන් පසේබුදුරන් වහන්සේ වෙන්න ඉන්න කෙනාත් පසේබුදුරුන්ගේ සමාජය හොයාගෙන ගියාට ඒ පසේබුදුරුන් පේන්නේ නෑ ඉන්න තැන. හැබැයි උන්වහන්සේලාව පේන්නේ එතකොට උන්වහන්සේලාගේ යම්කිසි අදිෂ්ඨානයකින් වෙන්න ඇති. එතකොට තමයි උන්වහන්සේලා මේ ලෝකෙට දකින්න ලැබෙන්නේ. ඉතින් පින්වත්නි අපට අපේ බුදුරජාණන් වහන්සේ කොවිතරම් දෙයක් දෙනවද කියලා බලන්න. දැන් ඒක පසේබුදු රජාණන් වහන්සේ නමක් ගැන හොඳ සිද්ධියක් තියෙනවා. ඒ පසේබුදු වෙන්නේ කොහොමද? රජුරවන්ට ආරන්තු වෙනවා සිංහයෝ ඉන්නව අය. මේ සිංහයෝ සද්දෙට බය නැහැ කියලා. බලන්න ඕනේ අත්දැක බලන්න ඕනේ සිංහ හැබෑටම සද්දෙට බය නැද්ද කියලා. ඊට පස්සේ රජුරවන්ට ඔත්තුවක් ආවා මෙන්න මේ ඉන්න ඔය අහලකට ඇවිල්ලා සිංහ පැටියෙක්. ඊට පස්සේ රජුරුව මොකද කළේ? ගියා. ගිහලා බැලුවා සිංහ පැටියා නෙදි. ඊට පස්සේ රජුරුව සිංහ පැටියා ඈතින් ඉඳදී කිව්වා අඬබෙර ගහපන් කියලා. දැන් ඉතින් අඬබෙර ගහනවා නොයෙක් බෙර සද්දේ ගහනවා සිංහ ඇහැරෙන්නේ. ඊට පස්සේ හයියෙන් ගහපන් කිව්වා නලා පිබපන් කිව්වා. හරි සද්ද කරපන් කිව්වා. සද්ද කරාම සිංහ පැටිය ඇහැරුණා. ඇහැලා ඇස් පුංචි කරලා බලලා ආයෙම බුදිගත්. ඊට පස්සේ රජුරු කල්පනා කළා හරි පුදුමයි නේ මේ සිංහයා බය නැහනේ. ඊට පස්සේ ඇහුවා මේ සිංහයා විතරද මෙහෙම බය නැත්තේ? ඊට පස්සේ කොන්නේ පසේබුදු කියලා ඍෂිවරු කොටසක් ඉන්නවා උන්වහන්සේලත් බය නැහැ කිව්වා. දැන් ඒවල ඉඳලා මේ රජුරුවන්ගේ හිතේ වැඩ කරන්න ගත්තේ මොකද්ද? අනේ මට මේ බය නැති කෙනෙක් වෙන්නේ නැත්නම් බියත ඇති ගැනීම නැති කෙනෙක් වෙන්නේ නැත්නම් කියලා ඔහොම කල්පනා කර කර හිටියා. ඉඳලා රජුරු වෙනකට දැක්ක මේ දැලක් තියෙනවා. මේ දැලෙන් හුළඟ යනවා. රජුරු යවුව සේවකයන්ගේ මේ හුළං බඳින්න විදියක් නැද්ද කියලා. බෑ රජතුමනි, දැල් ඔලින් නම් බඳින්න බෑ කිව්වා. හුළඟ ගහගෙන යනවා කිව්වා. ඊට පස්සේ මේ රජුරු යනකට පොකුණක් අයිනින් රජුරුවන්ට පේනවා මේ පොකුණේ තියෙනවා මේ මල් වතුරෙන් උඩට ඇවිල්ලා. රජුරුවන්ට මේකත් තුළුට වැදුනා. ඒ රජුරු ඒ කරුණු පාදක කරගෙන නෝණින් කල්පනා කරද්දි පසේබුදු බවට පත් වුණා. ඊට පස්සේ ඒ පසේබුදු රජාණන් වහන්සේ ගන්ධමාන පර්වතයට වැඩම කළා. මංජූසක කියන රුක්ෂ මූලයේ වැඩ ඉඳිමින් අනිත් පසේබුදුරුන්ට කියනවා තමන්ගේ අත්දැකීම. සීහෝ සද්දීසු අසන්ත සම්තෝ. ඔව් කිසිම සද්දයකට ඔව් සැලෙන්නේ නැති සිංහෙක් වගේ. වාතෝව ජාලම්මි අසජ්ජමානෝ කිසිදු දැලකට ඔව් හිරවෙන්නේ නැති සුළඟක් වගේ. පදමංව තෝයේන අලිප්පමානෝ ජලයෙහි නොතැවරී සිටින පිවුමක් වගේ. ඒකෝ චරේ මං දැන් තනියමයි ඉන්නේ. කග්ග විසාන කප්පෝ කගවේනෙකුගේ තනි අඟක් වගේ. දැන් සාමාන්‍ය මිනිස්සෙකුට තනිවීම තනියම සිටීම කොච්චර අමාරුද නේ? කොච්චර අඬනවද අනේ මාව දාලා ගියෝ, මට දැන් තනිව ඉන්න බැරියෝ, එහෙම කියන්නේ කොච්චර ඉන්නවද නේ? අනිතක තනියම ඉන්නකොට එයාට තනිකම තමයි යාගේ ප්‍රශ්නේ. ඊට පස්සේ ආ යනවා දෙවැන්නෙක් සොයාගෙන. ගිහිල්ලා යා ඒ දෙවැන්නත් එක්ක කතා බස් කර කර අයියා ඉන්නේ. එයා සතුට අල්ලවනවා. ආයේ එන්නේ කොහොමද? පස්සේ හම්බෙන්නේ. එතකොට ආයේ එන්නේ මොන අදහසින්ද? ආයෙමත් යාගේ පාළු කපන්න තැන් හොයාගෙන. එතකොට බලන්න මේ තනිවම කරගන්න බෑ. නමුත් අපි තනියම නොකලාට ලෝ තනි වූ අය ඉන්නවා. ඒ නිකම්ම නිකං තනි වෙලා නොවේ, දෙවෙන්නෙක් නැතුව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තණ්හා ဒුතියෝ පුරිසස්ස. තණ්හාව තමයි මිනිස්යාගේ දෙවැන්නා. උන්වහන්සේ දේශනා කරනවා මේ තනියම නෙමෙයි කින්නේ. ඒකට හේතුව දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුවක් වඩිනවා. ආහන බුදුරජාණන් වහන්සේ මහණෙනි ඔබ කොහොමද ඉන්නේ? අනේ ස්වාමීනි මම ඉන්නේ තනියමයි කියනවා. මං තනියම පිණ්ඩපාත යන්නේ. මං තනියම ආපසු කැලීට වඩින්නේ. මම තනියම කුටියක ඉන්නේ. මම තනියම සක්මන් කරන්නේ. මම තනියම පැම්පහසු වෙන්න වඩින්නේ. මම තනියම මාගේ කටයුතු කර මං තනියම ඉන්නේ කියනවා. බුදුරජාන් වහන්සේ වදාළ නෑ මහා නෝක නෙමෙයි තනිකම කියන්නේ. තනිකම කියලා කියන්නේ තෘෂ්ණාව නැතුව සිටීමයි කියනවා. කියන මහණෙනි තණ්හාව මිනිස්යාගේ දෙවන්න කියනවා. ඒ දෙවන්නත් එක්ක ඉඳගෙන ලෝකේ කාටවත් තනි වෙන්න බෑ කියනවා. එදකට බලන්න හැබැයිම තනිකම කියලා කියන්නේ නිවන අවබෝධ කිරීමමයි. එතකොට මේ නිවන අවබෝධ කරපු රහතන් වහන්සේලා 500ක් එකට වාසය කළත් ඒකෝ චරේ හුදෙකලාවයි වසන්නේ කග්ග විසාන කප්පෝ කඟ වේනෙකුගේ තනි අඟක්සේ. හුදෙකලාවයි වසන්නේ. එතකොට බලන්න මේ තෘෂ්ණාව විසින් අපිට කොච්චර දේවල් මවලා දෙනවද නේ? තෘෂ්ණාව විසින් කොච්චර දේවල් මවමව දෙනවද? මේවා දකිනවා. ඉතින් ඒ නිසා මේ පසේබුදු රජාණන් වහන්සේලාට මේ වගේ සිද්ධි මුල් කරගෙන උන්වහන්සේලා ජීවිතේ හොයනවා, ඇත්ත හොයනවා. හොයලා තමයි උන්වහන්සේලා ජීවිත අවබෝධය කරා යන්නේ. එක පසේබුදු කෙනෙක් කියනවා පුත්තංච දාරං පිතරංච මාතරං අමුදරුවන්වත් මව්පියන්වත් ධනානි ධඤ්ඤා නිච බන්ධවානි ධනධාන්‍යත් අනිකුත් බන්ධනත් හිත්වාන කාමානි යතෝධිකානි. මොනතරං ගොඩක් මේ කාමයේ තිබුණත් මේවා අත්හැරලා යනවා. ඒකෝ චරේ හුදෙකලාව ඇසිරේ කග්ග විසාන කප්පු කගවේනිකුගේ තනි අඟක්සේ. දැන් මේව කෙරෙහි කෙනෙකුගේ හිත පැහැදීම කෙනෙකුගේ ජීවිතය තුළ ඇති වුණා නම් එයාගේ පැහැදීම තමයි සද්දා බීජං. ඒක මොකද්ද? බීජයක් වගේ. ඒක තමයි තමන්ගේ ජීවිතයේ හිතට බහින්නේ තමන්ට නොතේරීම. සමහරට ඒ ධර්මයේ අහලා පසේබුදුරු ගැන අහලා හිත පැහැදිච්ච කෙනා ධර්මයේ හැසිරෙනවා. නමුත් ඒක බීජයක් වගේ තමන්ගේ හිතේ පැරිලා කවදරි එක්කෝයා පසේබුදු කෙනෙක් වෙයි. හැබැයි ඒක අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ බඳු එකකට ප්‍රාර්ථනා කිරීමෙන් පළක් නැහැ. මොකද ඒක ප්‍රාර්ථනාවක වෙන එක නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා අපි දන්නේ නැහැ ලෝකේ කවුරුත් බුදුව සඳහා යයිද කියලා. නමුත් ඒකේ පැතුමකින් යනවා කියලා බුද්ධ දේශනාවක නම් නැහැ. එතකොට අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේනේ. ඒ ධර්මයේ කියලා අපි ගොඩාක් අපි සලකන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ අවබෝධයෙන්ම කරපු දේශනාවයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේමයි පසේබුදුවරුන් ගැන දේශනා කළේ. හැබැයි මීට වඩා බුදුරජාණන් වහන්සේට වඩා දන්නා ඒ ලෝකේ පහළ වෙයි කියලා මාන්නම් විශ්වාස කරන්නේ නැහැ. දැන් මේ පසේබුදුරු මහන්සියලාගෙන බුදුරු නොදාල තොරතුරු වෙන කෙනෙකුට කියන්න පුළුවන් කියලා මගේ නම් එහෙම හැඟීමක් නැහැ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ තමයි සියල්ලම දන්නේ. ඉතින් උන්වහන්සේ අපිට දැනගත යුතු ප්‍රමාණය කියා දීලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ අර ඇක්ටේරියා වනයේට ගිහිල්ලා ඇක්ටේරියා කොළ ටිකක් බිමින් අහුලගෙන බිම තියලා වැටලා තිබිච්ච ඇක්ටේරියා කොළ ටිකක් උන්වහන්සේ අහුලගත්තා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගස්වල කොළ කඩන්නේ නැහනේ. උන්වහන්සේලා බිම වැටලා තිබිච්ච කොළ තමයි අහුලන්නේ. අහුලලා ඉවරලා පෙන්නුම් කළා පෙන්නලා කිව්වා, මහණෙනි මම මේ අවබෝධ කරපු දේ මේ වනාන්තරයේ තියෙන කොළහා සමානයි. මා ඔබට කියන දේ මේ අතේ තියෙන කොළ මිට වගේ කිව්වා. මොකද හේතුව මම මේ කියන දේ ඔබට ප්‍රමාණවත්, ඔබට ඇති කිව්වා. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපට ඇති කියලා තීරණයක් අරගෙන තමයි මේවා අපිට දේශනා කරලා තියෙන්නේ. මේවා වැඩිපුර හොයන්න ගියොත් අපි මං හිතනවා උන්වහන්සේ ඇති කියලා කියපු එකත් ඉක්මවා ගිහිල්ලා අපිට පැටලෙනවා මිසක් අපිට මූලික කාරණයට එන්න බෑ. හැබැයි මේ බලන්න මේ පසේබුදුරු ගැන තියෙනවා රාගංච දෝසංච පහාය මෝහං. ඒ බුදුරුත් කළේ ඒකයි, රාග දේශ මෝහ ප්‍රහාණය කළා. සන්දාල ඉත්වා සංයෝජනානි, මේ ජීවිතේ බැඳලා තියෙන බැඳුම් කෙලෙස් බන්ධන සිඳ බිඳ දමා. අසන්ත සංජීවිත සංකයම්බි, මේ ජීවිතේ ගෙවී යද්දී ඒ ගැන කිසි කම්පාවක් නොවී සිටිනවා. ඒකෝ චරේ, ඒකෙන හුදෙකලාව හැසිරෙනවා. කග්ග විසාන කප්පෝ කඟවේනෙකුගේ තනි අඟක්සේ. එතකොට ඔබ හිතනවාද පසේබුදුවරු මේ රටේ පහළ වෙයිද? නෑ, පසේබුදුවරු මෙහි පහළ වෙන්නේ නෑ. පසේබුදුවරු පහළ වෙන්නේ කොහේද? දඹදිව, ඒ උතුරු ප්‍රදේශයේ පමණයි. පසේබුදුවරු දකුණින් ජයුණත් බුදුවරු පසේබුදුවරු පහළ වෙච්ච බවට නෑ සාක්ෂියක් නෑ. එතකොට පහළ වෙන්නේ අර හිමාල පර්වත ආශ්‍රිතව තියෙන ප්‍රදේශය. දැන් ඔය බුද්ධගයා, බාරණැස, ඔය හරිය තමයි ගොඩාක් පසේබුදුවරු උපදින්නේ. එතකොට ඒක ලෝක ස්වභාවයක් හැටියට තමයි අපි සලකන්න ඕනේ. අපේ කුමක්ද වාසනාවකට තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ රටේ ආරක්ෂා වුණේ, මේ රටේ ස්ථාපිත වුණේ. ඉතින් උන්වහන්සේ වැඩ සිටිය බෝධින් වහන්සේ, ධාතුන් වහන්සේලා, ඊළඟට ත්‍රිපිටකයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ අපිට මේවා නොදෙන්න අපි නිකම් ලීච්ඡ ජාතියක් වගේ තමයි අපිට ඉන්න වෙලා තිබුණේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගෞතම ශාසනයේ ශ්‍රාවකය බවට පත් වෙලා මෙපමණ කාලයක් අපට එන්න ලැබුණා අපේ ලොකු ආසනාවකට. හැබැයි පින්වත්නි, අපට අර රාග දේශ මොහ වලින් තියෙන අනතුර තියෙනවා. එතකොට දෙවියන්ටත් තිය අනතුර තියෙනවා, නොපෙනෙන ලෝකයාටත් ඒ අනතුර තියෙනවා. මේ රාග දේශ මොහ වලින් බොහෝ සත්වයන් පීඩා විඳ විඳ තමයි ඉන්නේ. එතකොට මේක අපි හඳුනාගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දෙවියන්ටත් පිළිසරණක් නැහැ, මනුස්සයන්ටත්. දෙවි මිනිස් ලෝකයට තියෙන මහා ඛේද වාචකයේට මිනිස් දෙවියන් මේ නොපෙනෙන ලෝකයේ ඇදලා ගන්නේ මිනිස්සු. මිනිස්සු තමයි මේ නොපෙනෙන ලෝකයාවත් මේ ඛේද වාචකයට ඇදලා ගන්නේ. දැන් අපි ගත්තොත් දඹදිව බුද්ධ ශාසනේ නැහැ, විනාශ කළානේ. ඒ විනාශ කරන ඒ බ්‍රහ්මපුණියෝ මන්තර මතුරු මතුරු පාවිච්චි කළේ මොකද්ද? අමනුෂ්‍ය බලේ. එතකොට අමනුෂ්‍ය බලේ මතුරු මතුරු පාවිච්චි කළා. එතකොට ඒ බ්‍රාහ්මණයන්ගේ යාග හෝම වලට නැත්නම් ඒ පුද පූජාවල් වලට, බිලි පූජාවල් වලට ගන්න පෙළඹුණාට පස්සේ අමනුෂ්‍යයන්ට අරව නැති කරන්න කියලා කිව්වහම ඒව කරනවා. දැන් බලන්න සමහර අමනුෂ්‍යයන්ට වෙන දේවල් ඔබ දැකලා ඇති පත්තරවල තියෙනවා, මේ ඉනා දෙනවා කියලා, වසී දෙනවා කියලා. එතකොට දැන් මේ වසී සඳහා බලපවත්තන්නේ රාගයේද දේශයේද මෝහයේද? රාගේ. එතකොට මිනිස්සුකගේ හිතේ රාගය හට ගන්නවා. ඊට පස්සේ ඒ මිනිස්සයා මොකද කරන්නේ? අර ඔන්න තටුවක් හදලා ඔන්න මතුරනවා. මතුනකොට කොහේ හරි ඉන්න රාග දේශ මොහ තියෙන භූතියෙක් තමයි උදන්ට එන්නේ. රාග දේශ මොහ තියෙන භූතයෙක් ඇවිල්ලා තටුවට ඔන්න ආස කරගෙන එනවා. ඔන්න රාග රස රාගයට ආස කරගෙන එනවා. එතන ඉඳගෙන අමනුෂ්‍යව රවට්ටන එකනේ මිනිස්සු හාල් මැස් ඔළුව පුච්චලා තියෙනවා ඒක දිය මස් හරකම් කෑල්ල පුච්චලා තියෙනවා ගොඩ මස් එතන අමනුෂ්‍යව පුදුම විදියට මුලා කරනවා ඊට පස්සේ කුකුලෙකුගේ මොන හරි කලමන් යන්තම් තුවාල කරලා කොල්ල කෑල්ලක ලී චුට්ටක් ගාලා තියෙනවා මේ ලී ඊට පස්සේ වම කළා කියනවා ඔන්න මතුරුන මතුරුලා කියනවා දැන් ඊට පස්සේ මොන හරි මතුරුන జాතියක් ඕකේ තියෙනවා තියලා ඔන්න ආරයට කියනවා ඔන්න දැන් ඔබට කෑම දුන්න කාපම් කියලා දැන් මියා භූතිය ඇවිල්ලා ඔතන දැන් ඔන්න තටුවට ගොඩ වෙනවා ඊට පස්සේ මේ භූතයව මන්ත්‍රයකින් අහුවෙනවා දැන් මන්ත්‍රය බඳලා නැතිනම් දැන් භූතයට යන්න බෑ ඊට පස්සේ නම කියලා කියනවා වශී කළා දීපං ඔන්න දැන් අර වශී කළා දෙන්න කෑමට තමයි අර භූතය සෙට් වෙන්නේ ඊරසි මේක ගිහිල්ලා පුද්ගලයාට කන්න දෙනවා කණ්ඩ දුන්නට පස්සේ මොකද කරන්නේ දැන් භූතිය අසරණද නැද්ද බලන්න මිනිස්සුන්ගේ රාගය නිසා රාගයේ තියෙන කෙනා අවුවෙච්ච තාලේ ඊට පස්සේ අර භූතයාගේ වැඩේ මොකද්ද අර හිතට අර පුද්ගලයා ගැන ආසාව ඇති කරලා දීම ඊට පස්සේ ඒකෙන් සතුට වෙන්නේ අර භූතයා ඊට පස්සේ ඔන්න hina bandhanayakට අසු වෙලා කෙනෙක් ජීවත් වෙනවා දැන් අර භූතයත් ඒ දෙන්නත් එක්ක ඊට පස්සේ භූතයට ඒක පුරුදු වෙනවා. දැන් බලන්න මේක ඛේද වාචිකයක් නෙමෙයිද? ඔන්න අනවින්න කොඩි වින හදි වුණියක්. ඔන්න ලෑස්ති කරනවා තටුවක්. ලෑස්ති කළා ওই විදිහට තටු පුලුට තියලා, දියගොඩ මස් තියලා ওই විදිහට ලෑස්ති කරනවා. ඔන්න මතුරුනවා. මතුරුනකට ඔන්න මේකට එනවා. අඬ ගහනකට නම් කියලා. දැන් අපි ගත්තොත් එක එක කෙනාගේ නංගීගේ අඬ ගහනව නේද? දැන් නංග වලට බැඳිච්ච භූත කොට්ටාස ඉන්නවා. දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් කියනවා මොනවා හරි එකක් තියාගෙන මේක සෝමාවතීට මේක සෝමාවතීට කිය කිය. සෝමාවතී කියලා කෙනෙක් ළඟින් යනවා. ඈ? මොකද්ද මේ මගේ නම කී කී කතා කරන්නේ? ඔන්න එයා කිට්ටු වෙනවා. කිට්ටු වෙලා කියන මම සෝමාව. ආ එන්න එන්න ඔයාට තමයි තියෙන්නේ මේක කියලා එයාට දෙනවා. එයා ඊට පස්සේ හිතනවා සතුටින් ඒක ගිල්ල ගන්නවා. අරන් ගත්තට පස්සේ කියන ඉනන් ඔයා ගිල්ල අතනට යන්න දැන් කියලා. යන්න වෙන්නේ නැද්ද? ලනෝ කෑවා. ඊට පස්සේ භූතයල්ලගෙන අඬ ගහලා අඬ ගහනකට භූතය යනවා. ඔය දැන් ওই මන්තරලි භූතයන්ගේ එක එක නම් කියනවනේ. ඒ නම් කීකී කතා කරලා පස්සේ යක්ෂයින්ට අඬ ගහලා ඒකට ගෙනිනවා. ගෙනිලා අරක කන්න දෙනවා. ඉස්සලා කියන මේක මේක කැපයි මේක කාපම් කියලා. ඊට පස්සේ කියනවා අරයව මරන්න. අරයගේ අතපය කඩන්න. අරයව විනාශ කරන්න කියලා ඒක මතුර කියලා එක පොල් ගහනවා. අරයව නැති කරන්න. ඊට පස්සේ අර භූතයාගේ ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? අර කියාපු දේ. දෙවිචේ භූතියා මොකද මේ භූතියාරකට බැඳිලා දැන් නායකාරයෙක්නේ. කණ්ඩ දුන්නානේ. කණ්ඩ දීලා කියන දැන් ඔබට නා ඔබ මට ණයයි මේක ණය ගෙවන්න තියෙන ඔබ මේ විදියටයි. කොයි විදියටද? අරක කරන්න. භූතයර තනියම කරන්න බැරි නම් භූත නායකයෝ හොයන් යනවා. ගිහිලා කියන මට මෙහෙම එකකට මම අරගෙන මේ පොරොන්දුක් වුණා. දැන් මම කොහොමද කරන්නේ? මේ දැන් මම මේකෙන් නායකාරයෙක් වෙලා ඉන්නේ. ආ එහෙනම් කරන්න දෙන්න ඔබ කරපන් කියනවා. ඒකට කියනවා වරන් ගන්නවා කියලා. ඊට පස්සේ ගිහිල්ලා කරනවා. එහෙම තමයි මේ අහිංසකයන්ට කරන්නේ. යහපත් ජීවිත ගත කරන අයට වින කටින්නේ එහෙමයි. අපරාධ කරන්නේ එහෙමයි. විනාශ කරන්නේ එහෙමයි. එතකොට බලන්න මේ මිනිස්සුන්ගේ ද්වේෂය අමනුෂ්‍යයන්ට දෙන්නේ නැද්ද? අමනුෂ්‍යයන්ට දීලා ඕඩරිය බාර දෙනවා. එතකොට මේ මිනිස්සු රාගය නිසා පෞරස් කරගන්නවා. ඒ රාගයේ අමනුෂ්‍යයන්ට දීලා අමනුෂ්‍යයන්වත් ඒකට පටලෝගන පෞරස් කරගන්නවා. මිනිස්සු ද්වේෂය නිසා පෞරස් කරගන්නවා. ඒ දේශය අමනුෂ්‍යයන්ටත් දීලා අමනුෂ්‍යත් පටලෝකෙන පෞරස් කරගන්නවා. මිනිස්සු මෝහය නිසා මෝහයට ගිහිලා ඒ අමනුෂ්‍යයන්ගෙන් පිහිට ලබා ගන්න ආසාවෙන් ඔන්න බලිබිලි දෙනවා. සත්තු කපලා නාවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අමනුෂ්‍යයන්ට නැති ආසාවක් හට ගන්නවා. ඊට පස්සේ අමනුෂ්‍යයන්ට ඒක නොදුන්නොත් අමනුෂ්‍යයා මොන මොන ක්‍රමෙන් හරි ඒක ලබා ගන්න හොයාගෙන යන්න බලනවා. එතකොට දෙවියොත් අසරණයි. මනුෂ්‍යත් අසරණයි. දෙවියයි මිනිස්සයයි නැත්තම් දෙවියන්ට මුකුත් කරගන්නත් බෑ මිනිස්සු අර වගේ ලෝකෙක ඉන්නකොට. දැන් ඒ වගේ අපි ගත්තොත් වැදගත් මිනිස්සෙක් ඔය බාල රණ්ඩු කරගෙන ඉන්න තැනකට යයිද? එයාට මේ මිනිස්සු කෙරේ ඇල්මක් තිබ්බත් අනේ මට නම් බෑ මේකට යන්න මේ ජරා මිනිස්සු මං කතා කරන්න එන්න මිනිස්සුන්ට කියලා බේරගන්න බෑ. අපි වචනයක් කිව්වත් මේ මිනිස්සු 10ක් කියනවා. ඊළඟට මේ මිනිස්සු අසභ්‍ය වචන කියනවා. මට නම් බෑ ඔතන කතා කරන්න කියලා වැදගත් මිනිස්සු මග ඇරලා යන්නේ නැද්ද? අන්න එහෙමයි මිනිස්සු ලෝකයේ දෙවිවරු අත්හැරියේ. ඒ නිසා දෙවිවරුන්ට පින් ලබා දීලා පින පින්නන්න අපිට වෙනම වෑයමක් ගන්න වෙලා තියෙනවා. දැන් ඒකයි මම හැම දෙවිවරුන්ටම කතා කර කර පින් දෙන්න පෙළඹිලා තියෙන්නේ. අපිට පේනවා මේ පින පෙන්නා නොදී දැන් බුද්ධ දේශනා තියෙන මහණෙනි දෙවියන්ටයි මිනිසුන්ටයි හිතසුව පිණිස ධර්මය කියන්න කියනවා. ඇයි දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස ධර්මය කියන්න කියන්නේ. මිනිසුත් අමාරු වෙටලා තියෙන්නේ රාගදේශ මොහොන් නිසා. දෙවිය අමාරු වෙටලා තියෙන්නේ රාගදේශ මොහොන් නිසා. යක්ෂාදීන් අමාරු වෙටලා තියෙන්නේ රාගදේශ මොහොන් නිසා. දැන් මිනිස්සු කෙලෙස් ගොඩේ වෙටලා යනවනේ. දැන් බුදු දේශනා තියෙනවා බුදු ශාසනය පිරිහෙන්නේ මේ ඇතුළේ ඉන්න පිරිස නිසා කියලා. ඒ කියන්නේ ඇතුළේ ඉන්න පිරිස ක්ලේශ වසඟ වැඩ කිරීමනේ. එතකොට ඒ වගේම අර අමනුෂ්‍ය පිරිහෙන්නේ දැන් අර වගේ දේවල් හැම තැනම මතුර මතුර දිනකට මේක කරපම් මේක කරපම් මේ වාසිය කරපම් මේක කරපම් මේ විදිහට අනවින කොට වින හදි වුණියම් කරපම් කීකේ මේම කරනකොට මේකට පෙළඹෙන දහස් ලක්ෂ කෝටි සංඛ්‍යාත අමනුෂ්‍ය බලයක් තියෙනවා. එතකොට මේ අමනුෂ්‍ය බලේ රජකරන්න නම් මිනිස්සු දුර්වල වෙලා ඉන්න ඕනේ. දැන් මිනිස්සු රාගදේශ මොහ දුරු කරන ප්‍රතිපදාවක හිටියොත් මේ මිනිස්සු රාගදේශ මොහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවක හිටියොත් මේ මිනිස්සු මේ ධර්මාර්ගයේ දියුණු කරන ප්‍රතිපදාවක හිටියොත් ආය අර දෙවිවරු ටික ඈතට ගියපු එළං වෙනවා එතනට එන්න දෙන්නේ. මොකද කරන්නේ අර දෙවිවරුන්ට එන්න නොදී ලං වෙන්න නොදී මේ මිනිස්සු තුළ අර අමනුෂ්‍ය බලේ බලපවත්තන්න ඒක කඩාකප්පල් කරනවා. එතකොට දෙවිවරු ආයම ඈතට යනවා. මේ වගේ ලুকু මිනිසු තුළයි නොපෙන් ලෝකයේ තුළයි විශාල ඛේද වාතකයක් නිර්මාණය කළා තියෙනවා. රාග ద్వේෂ මොහ වලින් යුතු මිනිසා රාග ద్వේෂ මොහ ප්‍රහාණය කරපෑ කළා නෑ. ඒක කළා තියෙන්නේ කවුද? රාග ద్వේෂ මොහ වලින් යුතු කෙනා. රාග ద్వේෂ මොහ ප්‍රහාණය කරන්න ආසාවෙන් ඉන්න කෙනත් කරන්නේ ඒක. ඇයි? රාග ద్వේෂ මොහ වල තියෙන අනතුරු දන්න නිසා. ඒක දුකට හේතුවයි කියලා හේතුව හඳුනාගත්තු කෙනා ඒක කරන්න යන්නේ නෑ. චතුරාර්ය සත්‍ය නොදන්නා කෙනා මේ වට යනවා. දැන් බලන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කෙනෙකුට කොච්චර යහපතක්ද. ඒකට තමා රැකෙන්න තමන්ට ලොකුම උපකාරය වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. එතකොට දුකට හේතුව එයා හොඳට හඳුනා ගන්නවා. හඳුනාගෙන තමයි මේ ධර්ම මාර්ගය කල්පනා කරන්නේ. එහෙම නැත්නම් මේ මිනිස්සයාට කිසි පිළිසරණක් නැහැ. දැන් ඔබ දන්නවා ඇති මේ අපි කවුරු හරි කෙනෙක් ඉන්නවා කියමු මිසදිතු ආකල්පයකින්. එතකොට අපිට ඒ කෙනාට යහපත් මාර්ගය පෙන්වා දෙන්න තියෙනවා නම් ඒකද හොඳ? නැත්නම් යා ඒක මිත්‍යා දෘෂ්ටියේ සිටීමද හොඳ? යහපත් මාර්ගය පෙන්වා දීමයි නේද හොඳ? ඉතින් මට හොඳට මතකයි මම පසුගිය දවස්වල පිටරටකට ගියපු වෙලාවේ ඒගොල්ලෝ මගෙන් අහන ඇයි ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන් වලදී දෙවිවරුන්ට පින් දෙන්නේ? මේ දෙවිවරු ඔය කවුද ශ්‍රී විෂ්ණු දෙවියෝ කතරගම දෙවිවරුන්ගේ මිස දිටුනි. මං ඔයා මේ රටට ආවේ මේ රටත් මිස දිටුනි. මං ඔයා ඔය වැඩ කරන කම්පැනියෙන් ඔක්කොම සම්මාදිටිය තියන අයද? නෑනේ. මිත්‍යා දෘෂ්ටියෙන් ආයේගේ කම්පැනියකනේ වැඩ කරන්නේ. ඔය යම් කිසි ගෙදරක ඉන්නවා මේ නෝන කෙනෙක් හරි ආයසත පළච්ච කෙනෙක් බලා ගන්න උපස්ථාන කරන්න ඇවිල්ලා. එයා ආගමී. ඉතින් ඔයා මොකටද මෙහි ආවේ? යාට උපස්ථාන කරන්න. එහෙම බලද්දී අපි කොහෙද මේ කවුද මොනවද කරන්නේ වගේ එකක්. ඒ කියන්නේ මොකවත් මංකුතින් මේ මිසෙදු රටවලට නෝගුල් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කිම අපි කම්පැනි එකට රස්සාවකට යන්න හදනවා. ඒකට ඒකේ ලොක්ක මිසෙදිටු. අපිට කියන මෙච්චර ඔයාට පඩිය ගෙවනවා මේ රස්සාව කරන්න. දැන් අපි යනවද නැද්ද? යනවනේ රස්සාව කරන්න. ගිහලේ රස්සාව මංකෝ මේව කරන්න පුළුවන්. ඒකින් පඩිත් ගන්නවා. ඒකින් තමන් පින් දානොත් කරනවා. අර දෙවි කෙනෙකුගේ නමක් ඇහුනාම ගැටෙනවා මෙයා මිසදිටු අපි සම්දිටු කියලා. දැන් බලන්න කොච්චර මාන්නයක්ද. මේ මාන්නයට නම් පින කියන එක ලං වෙන්න බෑ. අහලකට ගන්න බෑ මේ මාන්නයට පින. මොකද එහෙම නෙමෙයි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ධර්මයේ කියන්න කියලා තියෙන්නේ කොහොමද? ලෝකානුකම්පාය, අනුකම්පාවෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒ ශ්‍රද්ධාවත් එක්ක එන්න ඕනේ මාන්නේ නොවේ. මොකක්ද එන්න ඕනේ? අනුකම්පාව එන්න ඕනේ. ඉතින් අපිට වැරදුනේ මොකද්ද? අපිට මේ අනුකම්පාව දෙවි මිනිසුන් කෙරෙහි ඇති වෙන්න තියෙන අවස්ථාවල් අපිට නැති වෙලා ගියා. නැති වෙලා ගියේ කොහොමද? අපිට මේක හරියට පැහැදිලි කරලා දෙන්න කෙනෙක් නැති නිසා. දැන් අපිට අපි කරන්න ඕනේ යමක් වැරදුනහම ඒක නිවැරදි කරගන්න එකද? ඒ වැරදිච්ච දේම අනුමත කර කර ඉන්න එකද? නිවැරදි කරගන්න දේ. ඒක නිසා තමයි මම නම් දැන් හැමෝටම කියන්නේ පුළුවන් තරම් හැමෝටම පින් දෙන්න කියලා. දැන් මම මේ රටවල කිව්වා ඕගොල්ලෝ පින් දෙන්න මේ ප්‍රදේශවාසී, මේ පළාත්වාසී, මේ භූමිවාසී සියලු දෙවියෝ මේ පිනෙන් සතුට වෙත්වා කියලා. එතකොට මේගොල්ලෝ කල්පනා කරනවා භූත ලෝකවල ඉන්න අය මේ කවුද කෙනෙක් පින රටකින් ඇවිල්ලා මේ බුදු කෙනෙකුට වන්දනා කළා අපි ඔක්කොම සීකල පින් දෙනවා කවුද මෙයා කියලා. එහෙන් බලන්න පෙළඹෙන්නේ නැද්ද? පෙළඹෙනවා. සමහරට ඒ කෙනා ඊට පස්සේ ආව ආරක්ෂා කරනවා. ඒ වගේ මේ පිනට සතුට වෙනවා. ඒ නිසා මේ නොපින ලෝකයට මේ පින ගැන කතා කරන්න මහමෙවුනාමින් විතරයි අපි තමයි ඒකදී මෑත භාගයේ අපි කියලා දුන්නේ හැමෝටම පින් දෙන්න කියලා. මොකද පින කියන එක අඩු වෙනවද දිනකට? නෑනේ. සමහර කියන මම නම් දෙන්නේ සම්මාදිට්ඨිය ඇති අයට විතරයි. හරියට මූණ ගිහිල්ලා කතා කළා වගේ. ඒ මාන්නේනේ. මාන්නෙත් එක කිසි දෙයක් කරගන්න බෑ. ඒ මාන්නයවට පස්සේ ශ්‍රද්ධාව කියලා හිතලා මාන්නයවට පස්සේ කිසි දෙයක් කර එක සීල වැඩසටහනකට ගියාමම මේ සීල් වැඩ සටහනේදී අහලා තිබෙන ප්‍රශ්නයක් මොකද්ද? මේ එනායට කියන්න මේ සීල් ගන්න දවසට මේ පිරුවට දාගෙන එන්න කියලා කරට. ඊළඟට අර තට්ටු සායවල් එහෙම තිබෙන තට්ටු සායවල් අඳගෙන එන්න එපා කියලා කියන්න. ඉතින් මම බැලුව මොකද්ද අපි මේ ශ්‍රද්ධාව කියන්නේ? ඇයි කවුරු හරි කෙනෙක් ඔය ශ්‍රද්ධාවක් අඳගෙන දැන් මම තේරුම් ගත්ත ඒක ලියන එක්කෙනා අනිවාර්යයෙන්ම ඔව් රිද්දක් ඇඳගෙන සීල් රිද්දක් හරි දාපු කෙනෙක්. හැබැයි ඒක නා ඒකෙන් විශාල අසනීපයකට පත් වෙලා තියෙනවා. මොකද මාන්නේ. මාන්නෙන් යා රෝගී වෙලා ඊට පස්සේ අනිත් ඇයට දොස් කිය කී ඉන්න කෙනෙක්. ලබා ගන්න දෙයක් යාට නැහැ. ඉතින් මේ නිසා මේ යමක් ලබා ගන්න නම් අපිට තියෙන්න ඕනේ මොකද්ද? අනුකම්පාව තියෙන්නම ඕනේ. ඒ අනුකම්පාව නැතිබුණත් කියන දේ තේරෙන්නේ නැහැ. දැන් අද මේ කියපුව එකේ මම පින් දෙන්න කියලා කියපුව එක ඊට පස්සේ කියන්නේ දැන් ඔන්න හාමුදුරුවෝ පටන් ගත්ත පූජාවල් තියන්න කියලා කිව්වා අපිට. ඇයිද? මම දන්නවනේ මේ අහගෙන අහනින අයගේ මානසිකත්වය කොයිතරම්. ඒ කියන්නේ ඔක්කොගෙම නෙමෙයි, සමහර අය ඉන්නවා අතිශයින්ම ලාමකයි, දුර්වලයි. ඒ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම දැන් මේ පසේබුදුරුන් වහන්සේලා ගැන අපි අහපු වෙලාවේ රාග දේශ මොව ප්‍රහාණය කරන පින රැස් කරගන්න අප සියලු දිනාටම වාසනාව ලැබේවා. සාදු.